අපි අලුතෙන්ම ආපු කීප දෙනෙක් ඉන්නව නේද? එතුමා අලුතෙන් ආපු කෙනෙක්. එතුමා කවුරුන් සමගද ආවේ? ආහා මහත්තයා අඳුරන කෙනෙක් නේ. හරි. තව කවුද අලුතෙන්ම ආපු අය ඉන්නේ? හා. හරි. දහස් 15 වසරේ 10 මාසේ 1 භාවනා වැඩසටහන. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලින් තොර වූ සීලය ඇති කරගන්න. දැන් ක්‍රියාවන් වලින් වැලකුණු සීලයක් තියෙනවානේ. ප්‍රාණඝාතයෙන් ක්‍රියාවක්නේ, ඒකෙන් වැලකුණු සීලයක් තියෙනවා. සොරකමින් වැලකුණු සීලයක් තියෙනවා. ඒක බාහිර ක්‍රියාකාරකම් වල තියෙන. ඒ ක්‍රියාකාරකම් සියල්ලගෙම්ම වැලකුණු කෙනෙක් ළඟ උවද තියෙන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? දෘෂ්ටි. ඊළඟට නැවත අපි ඒ දෙස බලනවා නම් එවැනි පාප ධර්ම වලට පෙළඹෙන්නේ දෘෂ්ටි නිසාමයි. අධ්‍යාත්මික වශයෙන් දෘෂ්ටි නැති කරගන්න සීලය ඇති කරගත්තොත් යා දිට්ඨිං ච අනුපගම්ම දෘෂ්ටි නොගන්නා වූ සීලයක් ඇති කෙනෙක් වෙනවා. දස්සනේන සම්පන්නෝ දර්ශනේ ඥානෙන් පූර්ණත්වයට පත් වූ කෙනෙක්, මනාව මේ ලෝකය හඳුනන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිත පිරිසුදු කරන්න, අභ්‍යන්තරය පිරිසුදු කරගන්න තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් දැන් අපි අපේ පරේක්ෂණයට අපි භාජනය කරගන්න ඕන අපේ සිත. ඔබට ඔබේ සිතෙන් ගැලවීමක්, නිර්වෝල් භවක්, නිදහසක් අවශ්‍ය කරලා තිබෙනවාද? එහෙම තියෙන අයට පමණයි මේ දේශනය උපකාරක දේශනයක් බවට පත් වෙන්නේ. අපි දැනුවත් වුණා, දැක්කා, ඇහුවා, ගඳ සුවඳ වින්දා, රස නීරස වින්දා, සිතුවිලි මැව්වා. මේ හැම දෙයක්ම කර කර ඉන්නපු ලෝකේ ඒ කාර්තව්‍ය දිගටම කරගෙන යන වැඩපිළිවෙලෙන් අතර වෙලා සමස්ත ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් වල ස්වභාවය සහ යථාර්ථය හඳුනා ගැනීමයි වැඩසටහනකින් අපි කරන්නේ. ආයි නැවත අපි දැකීම් වලට, ඇසීම් වලට, ගඳ සුවඳ වලට, රස නීරස වලට, ස්පර්ශයන් වලින් දැනෙන දේවල් ඔස්සේ හා මානසික සංකල්ප ඔස්සේ දිව යෑමක් නැහැ. ඒක රහත් වෙනකන් සිද්ධ වෙනවා. නමුත් අපගේ භාවනාව කියන මාතෘකාව යටතේදී අපි ගමන් කරන්නේ මේ සමස්ත ක්‍රියාකාරීත්වයේ ස්වභාව ලක්ෂණය හඳුනා ගන්න මිසක් නැවත රූපයකට වැටෙන්න, නැවත වේදනාවකට වැටෙන්න, නැවත සංඥාවකට යන්න නෙමෙයි. නැවත සංකල්ප ගොනු කරන්න, නැවත දෘෂ්ටි ගොනු කරන්නට නෙමෙයි අපි මේ වැඩසටහන පවත්වන්නේ. ඒ වගේම පින්නතුන් මේ භාවනා අධ්‍යයනයේ නියැලෙන්න අවශ්‍ය කරන්නේ ආන්න ඒ කාරණේ උදෙසායි. දැන් පැහැදිලිද? ඒ කාරණේ මුලින්ම පදනමක් හැටියට නවකායටත්, බොහෝ කාලයක් ධර්මය අසන අයටත් ඒ කාරණේ පිළිබඳව පැහැදිලි වීමක් තියෙනවා ඇති කියලා හිතනවා. ඒ වගේම ඒ කාරණේ හොඳින් පැහැදිලිව තමන් තේරුම් ගන්නවා. ආගම ජාතිය වර්ගය දෙනම කුමක් වුණත් අධ්‍යාත්මික ස්වභාවය බැලුවාම එක හා සමානයි. බාහිර දැනුම් සම්භාරයන් වලින් වෙනස් වුණාට, ඉන්න රටෙන් වෙනස් වුණාට, හැමෙන් වෙනස් වුණාට අධ්‍යාත්මය එක හා සමානයි. සීල දෙනාටම තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, අසකන, නාසය, දිව, ශරීරය, මන. එහෙමනම් අපි මේ සීල දෙනාට පොදු ධර්මතාවයක ස්වභාවයයි සාහනයන්නේ. ආකල්ප ඇති කර ගන්නවා. ආකල්ප ඇති කර ගන්න ලෝකේ අපි තව ආකල්පයක් ඇති කර ගන්න එක නෙමෙයි, මේ ආකල්ප ඇති කර ගන්නවායි කියලා කුමක්ද අපි මේ කරන්නේ? අන්න ඒ පිළිබඳවයි අපි අවබෝධයට පත් වෙන්න ඕන. දෘෂ්ටි ඇති කර ගන්නවා එක එක ආගමික, ජාතික, වාර්ගික දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි ඇති කර ගන්න ලෝකේ තව දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නට නෙමෙයි අපි කල්පනා කරන්නේ. මේ දෘෂ්ටි ඇති කර ගන්නවායි කියන්නේ කුමක්ද? අනේ යථාර්ථයේ සොයනවා කියන්නේ අන්න ඒකට. මොකද මේ දෘෂ්ටි ඇති කර ගන්නවා කියන්නේ? අපි අහනවා, මතක තබා ගන්නවා. කුමක්ද ඇසීම කියන්නේ? කුමක්ද මතක තබා ගැනීම කියන්නේ? ඒ අසා ගන්න, මතක තබා ගන්න දේ තුල සංකල්ප ඇති කර ගන්න. කුමක්ද සංකල්පනා කරනවා කියන්නේ? මේ හැම දෙයක් පිළිබඳව ඉතා සියුම් විශ්ලේෂණයකට භාජනය කරපු සිද්ධාර්ථ තවුසන් වහන්සේට තේරී ගිය කාරණය තමයි මේ හැම දෙයක්ම දුකයි. සියල්ලම සිහින මවා ගන්න දේවල්. තද සිතුවිලි තිබුණට, තද හැඟීම් තිබුණට, තද බලාපොරොත්තු තිබුණට, තද අයිතිවාසිකම් තිබ්බට එහෙම දෙයක් මිනිස්සුෙකුට නෑ. මේ ලෝකයේ අයිතිවාසිකම් කියලා දේවල් වැඩිපුරම සාධාරණ විදියටම ඉල්ලන්නේ මෝඩ ජනතාව, මෝඩ ජනගහනය. ප්‍රඥාවන්තය දන්නෝ මේ ලෝකේ කිසිම අයිතිවාසිකමක් නෑ කියලා. දැන් ගෙදර වුණත් දේපලට රණ්ඩු වෙන්නේ මෝඩම ළමයනේ. බුද්ධිමත් කෙනා ඒකට වැඩි රණ්ඩු වෙන්නේ නෑ. එයාට ලැබුණා, එයා ඒක ගැන සලකන්නේ නෑ. ඒ වගේම රටෙත් එහෙමයි. දේපලවලට, පළාත්වලට වැඩියෙන්ම පොර කන්නේ මෝඩ ජනයා. නිලතලවලට, තානාන්තරවලට වැඩියෙන්ම පොර කන්නේ මෝඩ ජනයා. ලැබුණත් ප්‍රතික්ෂේප කරනවා. උසස් තනතුරු, තානාන්තර සමහර අවස්ථාවන්වල උත්තමය. දැන් ආනන්ද හාමුදුරු උපස්ථායක තනතුරු ලබා ගත්ත විදිය දන්නවනේ. සරියුත් හාමුදුරු, මුගලන් හාමුදුරු කියන ඔබ වහන්සේ ඉල්ලන්න තනතුරු කියලා, ඉල්ලුවොත් දෙයි කියලා. ආනන්ද හාමුදුරු දේශනා කරපු වචන පින්නතුන මතකද? ඉල්ලලා ගන්න තනතුරු වලින් මට ඇති වැඩක් නෑ. ආනන්ද හාමුදුරු අවසානයේ තනතුරට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළාම බුදුහාමුදුරුවන්ට කරුණු කීපයක් පනවලා තමයි සේවා කටයුත්ත බාරගන්නේ. ඉතින් අපිට ඒකෙන් ලොකු ආදර්ශයක් ගන්න තියෙනවා. පුජ්‍යලත්වය කියන මායාවක් මවාගෙන ඒ පුජ්‍යලත්වයේ මතින් දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් වාද ભેද මිනිස් සිතේ හැදිලා තියෙනවා. පළවෙනි වේදනය සිද්ධ වෙන්නේ කොතනින්ද? පුජ්‍යලත්වයෙන්. පුජ්‍යලයේ කැඩියට බෙදෙනවා. ඒ පුජ්‍යලත්වයේ නැමැති කණුවේ තමයි අනිත් හරක් ගෙනල්ලා බඳින්නේ. එහෙම නැත්නම් පුජ්‍යලත්වය කියන්නේ ගාලක්. අශ්වය හරි, හරක් හරි ගාල් කරන ගාලක් තියෙන්නේ කොටු කරලා. ආන්න ඒ වගේ දෙයක් තමයි පුජ්‍යලත්වය කියන්නේ. ඒ පුජ්‍යලත්වය ඇතුළත තමයි ඊළඟට අර සියලුම දෘෂ්ටි, සංකල්ප, ආගම්, ಜಾති, වර්ග, කුල, මල, ભેද, රටවල්, සුදු කළු ඔක්කොම ගාල් කරන්නේ ඒ මත. එසේ ගොනු කරගෙන කල්පනා කරනවා මේක මම, මේ මගේ ආත්මය කියලා කල්පනා කරනවා. දැන් මේ ලෝකේ බලන්න ඉන්න තරමම් මිනිස්සු සිතාගෙන ඉන්නේ මේ මගේ ඉඩමේ කියලානේ. ඉන්න ඉඩම හිතාගෙන ඉන්නේ කොහොමද? මේ මගේ ඉඩම කියලා. ඊළඟට හැම ලෝකෙම ඉන්න හැම රටකම මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මගේ රට කියලා. දැන් අපි රටවල් වලට ගියහම සමහර අයගේ තියෙන උද්දච්ච භාවය, ඒගොල්ලන්ගේ රටේ දියුණු බව නිසා හරි මොකක් හරි නිසා දෙයක් වෙන්න පුළුවන්. උද්දච්ච භාවය මාන්නේ දිහා බැලුවාම පහා පුදුමයි. ඒ තුලින් ඒ මිනිස්සු පිච්චෙනවා, ගිනි ගන්නවා, ප්‍රශ්න ඇති කර ගන්නවා, තරඟකාරීව කොච්චර හරි මැෂින් වගේ වැඩ කරනවා. මුළු ආත්මයම ඒ චින්තනයට, ඒ සංකල්පයට පරිත්‍යාග කරනවා. ඉතින් මිනිස්සුන්ට පොඩි පහේ පිස්සුවක් නෙමේ තියෙන්නේ, ලොකු පිස්සුවක් තියෙන බව බුදුහාමුදුරුව දැක්ක. මේ පුතඥය සියලු දෙනාටම පිස්සුවක් තියෙනවා කියලා බුදුහාමුදුරුව දේශනා කරා. සබ්බේ පුතඥන උම්මත්තක, සියලු පුතඥය ළඟ පිස්සුවක් තියෙනවා. ඒ අයට තිබුණට කමන්නේ, අනිත් අයට පිස්සුව, මට පස්සේ තියෙන මේ මෙතන ඉන්න අයට පිස්සු තිබුණා. මෙතන ඉන්න අය තේරුම් කරගන්න ඕන මට පිස්සුවක් තියෙනවා, මං ඇවිල්ලා තියෙන්නේ පිස්සුව හොඳ කරගන්න කියලා. එතකොට එයා පිස්සු රඳව ගන්නේ නැතුව එයාට හැකියාව තියෙනවා පිස්සු වට්ටවන්න පුළුවන්කම තියෙනවා, පිස්සු නැති කරගන්න අවස්ථාව තියෙනවා, පිස්සු වැටෙන්නට ඉඩ හරින්න දෙන්න පුළුවන්. දැන් පිස්සු අල්ලගෙන ඉන්නේ ඒක වැටෙන්න ඉඩ හරින්න, බාහිරයට ඇතුළට නැතිව. හොඳයි, මගේ ළඟ තියෙන පිස්සුව මොකද්ද? හොඳට අහලා බලන්න. අඬනවා, හිනා වෙනවා, වේදනාව විඳිනවා, තරහ ගන්නවා, ආදි වශයෙන් අනේක විධ දේවල් පිළිබඳව සංකල්පනා ඇති කර ගනිමින් සිටිනවා. දැන් සාමාන්‍යයෙන් අපි පිස්සන් කොටුවට ගියාමත් ඒ පිස්සන්ගේ ළඟ තියෙන්නේ ඒ මිනිස්සු ළඟ නැති දේවල්, ඒ මිනිස්සු මවාගෙන දුක් විඳිනවා. දැන් මම දවසක් ගියා අසනීප කෙනෙක් බලන්න ජාතික රෝහලේ. ගියපු ගමන් එක කොළු ගැටි එක්ක ආව දොරකඩට, ගැහුවා මට සැරියොට් එක. මම බැලුවා මොකද කියලා. බැලුවාම එයා කැප්ටන් කෙනෙක් නේද? එයා කැප්ටන් කෙනෙක්. තව එක්කෙනෙක් හිටියා, එයා මේ මොකද්ද එලෝනෝ වගේ තිබුණා. මම බලනකොට එයා ගුවන් යානයක් එලවනවා. එයා ෆයිලට් කෙනෙක්. සිහින ඉෂ්ට කරගන්න බැරුණා. එයා වගේ මම මේ ඔය පිස්සුවේම චුට්ටක් අඩු වෙන්නේ මේද අපිට තියෙන්නේ? අපි ආරම එක පාට අර ගිහිල්ලා සරොට් එක ගහන්නේ අර වගේ ගුවන් යානෙ එලවන්නේ නෑ. නමුත් ඊට වඩා චුට්ටක් අඩුවෙන් ඒ දේ නැද්ද? අධ්‍යාත්මය තුල ඒක එන්නේ නැද්ද? අරයා අර අධ්‍යාත්මය තුල එන එක කෙලින්ම කන්ට්‍රෝල් එකක් නැතුව එළියට දානවා. අපේ වෙනස තියෙන්නේ අපේ ඇතුළේ තියෙන පිස්සුව ඇතුළෙම තියාගෙන එළියට දෙන්නේ නැතුව පාලනය කරගෙන ඉන්නවා. ওই පාලනය කරන කන්ට්‍රෝල් පැනල් එක නැති වෙච්ච ගමන් අර ඇතුළේ තියෙන ඔක්කොම විකාර එළියට එන්න පටන් ගන්නවා. හිතට හිතන දේ කියගෙන කියාගෙන යන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඊට පස්සේ අපි කියනවා යාට පිස්සු කියලා. නිින්ද ගියාම නියම පිස්සුව එළියට එනවා. නිින්ද ගියාම අර නොකියන ඕන දේවලුත් කියවනෝනේ සමහර වෙලාවට නේද? සමහර අය කියන, සමහර මාත්‍රු වෙන නෝනලාගේ නම් කියනවා, නෝනලා වෙන මාත්‍රු ගිනම් කියන. සමහර වෙලාවට තේන සිද්ධ වෙනවා. මොකද හේතුව අර ස්වභාවික මනස ක්‍රියාත්මක වෙන නිසා. ඒකත් අපි තේරුම් කරගන්න ඕන. හොඳයි, අපේ මනස අපි කොහොමද මේ පවිත්‍ර කරගන්නේ? අපි ළඟ තියෙන වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප නැති කරලා දාන්නේ කොහොමද කියලා. සංකල්ප නැති කරන්නේ සංකල්ප වලින්ද? ප්‍රශ්නේ, සංකල්ප නැති කරන්නේ සංකල්ප වලින්ද? දෘෂ්ටි නැති කරන්නේ තව දෘෂ්ටියකින්ද? ලෝකේ ප්‍රවණතාවය එයයි. නමුත් වෙනස්ම නොයසූ ධර්මයක් ඔබට මෙහින් අහන්න ලැබෙන්නේ ඒකයි. දෘෂ්ටි නැති කරන්නේ දෘෂ්ටි වලින් නොවේ. සංකල්ප නැති කරන්නේ සංකල්ප වලින් නොවේ. තණ්හාව නැති කරන්නේ තව තණ්හාවකින් නොවේ. ආශාව නැති කරන්නේ තව ආශාවකින් නොවේ. ඇලීම නැති කරන්නේ ගැටීමෙන් නොවේ කියන සුවිශේෂී ධර්මය තමයි පින්නතුන්ට පෙර නොඇසූ දහම තමයි ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් පැහැදිලි කරලා දෙන්නේ. අපිට අපේ ආත්ම දෘෂ්ටිය දිය කර ගන්න පුළුවන්, නැති කර ගන්න පුළුවන් ක්‍රමවේදය ගැනයි කතා කරන්නේ. ඇයි අපි ආත්ම දෘෂ්ටිය දිය කරන්නේ? ආත්ම දෘෂ්ටිය තියෙන තාක්කල් මේ ලෝකය මිනිස්සුන්ට පේන්නේ නැත. පෘථජ්ජන බව යනු අන්ධ භාවයක්. ප්‍රඥාවේ අන්ධ භාවයක්, නුවණේ අන්ධ භාවයක්, අධ්‍යාත්මය තුළ ඇති අන්ධ භාවයක් තමයි පෘථජ්ජන බව කියන්නේ. පෘථජ්ජන බවෙන් යම් කෙනෙක් යම් දවසක නිදහස් වෙනවද, එදාට තමයි ඇහැ පහළ වෙන්නේ. දැන් හොඳින් බලන්නකෝ, සිද්ධාර්ථ කුමාරයා අන්ධවනේ ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි චක්කුන් උදපාදි, මට ඇස් පහල වුණේ දැන්, මෙන්න ඇස් පේන්නේ දැන් මට, මට කලින් ඇස් දෙක තිබිලා නෑ. ආලෝක උදපාදි, ඒ කියන්නේ මං කලින් අන්ධකාරේ ජීවත් වෙලා තියෙන, දැනුයි එළිය වැටුනේ ලෝකෙට, මට දැනුයි මේ ලෝකෙ පේන්න පටන් ගන්න. ඥානං උදපාදි, මට කලින් තිබුණේ ඥානය, දැන් තමයි මට ඥානය පහළ තියෙන්නේ. විද්‍යා උදපාදි, මෙන්න විද්‍යාව තත්තාකාරය, දැන් තමයි මට මේ ලෝකෙ පේන්නේ තියෙන. ඉතින් මේක වරදවා ගත්ත අපේ බුදුදහම අදහන පින්නතුන් කොච්චර සංවේගදායි විදියටද යථාර්ථය තෝරගන්නේ නේද? යථාර්ථය හැටියට තෝරන්නේ මේ ජීවිතයේ යථාර්ථය මොකද්ද? ඇටලු. ජීවිතයේ යථාර්ථය කොහොමද ඇට වෙන්නේ? ඒක උඩාර්ථයක්, කාඩක් පේන දෙයක්. මස්ලු, ලේලු, ජරාවටපත් වෙනවලු, කුණු වෙනවලු, මේ පණු කැඳිලි වැගිරෙනවලු, නවදොරකින් ඕජාව වැගිරෙනවලු, මේක යථාර්ථයලු. යථාර්ථය නෙවෙයි උදේවස් අපි දකිනවනේ. යථාර්ථයක් නෙමෙයි ඒක. යථාර්ථයක් කියලා කියන්නේ ඊට වඩා දෙයක්. ඒක අපි දකින දෘශ්‍යමාන ලෝකයේ සීමා සහිත ලෝකයේ සියලු දෙනාටම පේන්න තියෙන සිද්ධාන්තයක්. ඕක යථාර්ථයක් වෙන්නේ කොහොමද? එසේ කල්පනා කළාට, එසේ තමන්ගේ විඥාණයට ඇති කරගත්තට ඒවයි නිර්වාණ ධාතුවක් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. තියෙන දෘෂ්ටි මදිවට තවත් පිළිකුල් සංවේගදායි දෘෂ්ටි ලබා දුන්නාම මේ මිනිස්සයා පීඩාවටපත් වෙනවා. දැන් ඒක මහත්මයෙක් ඇවිල්ලා කියනවා, මං හරි මානසික පීඩන වලින් ඉන්නෝ, ඒත් හාමුදුරුවනේ මම මේ ඔය බෞද්ධයි කියන නාලිකාවල්ම තමයි මම දාගෙන ඉන්නේ දවස පුරාම අහන්නේ, ඒත් මං හරි මානසික පීඩණයෙන් ඉන්නේ. මං ඉතින් කිව්වා, මාත් ඒක ඔබතුමාගේ කැමැත්ත අකමැත්ත මම දන්නේ නැහැ, හැබැයි මගේ දේශනා ටිකක් ඔබතුමා අහන්න, ඔබේ හිත නිවේවි, සංසුන් වේවි, වෙනස්ම පැත්තකින් ඔබේ මනස සංවර්ධනය වේ කියන කාරණේ අපි මතක් කළා. ඒ නිසා අන්ධභාවයෙන් යුක්ත පිරිස අන්ධයන්ට බණ කියන තැන, උපදෙස් දෙන තැන, මම්මුලාවෙකු මම්මුලා වූවෙකුගෙන් පාර අහනවා හා සමානයි. එනිසා පාර හරියට දන්න කෙනෙක්ගෙන් ධර්මය අහන්න ඔබට ලැබීම ඔබ කරන ලද භාග්යක් හැටියට මම සලකනවා. මම ඔබට කිසි දෙයක් උගන්වන්නේ නැහැ. උගන්වන්නේ ඇත්තෙන්ම මගේ ළඟ අල්පෙනිදි තුඩක ප්‍රමාණයක දෙයක්වත් මා සතුව නැහැ. ඔබට උගන්වන්නට මා ළඟ අල්පෙනිදි තුඩක තරම්වත් සියුම් දෙයක්වත් නැහැ. මම කරන්නේ කුමක්ද? ඔබේ ඇසේ තිබෙන පොල් කැඳි වේවා, මෝල් ගස් වේවා, වංගෙඩි වේවා, හෝ අයින් කරන එක පමණයි. නේද? ඒකයි කරන්නේ. අපිටත් ලෝකෙත් පේන්නේ එහෙමයි කියනවනේ නේද? අනුන්ගේ ඇහි තියෙන පොල් කැඳ පේනවා, තමන්ගේ ඇහි තියෙන මෝල් ගහ පේන්නේ නෑ. ඒ නිසා ඔබ ළඟ ඇති යම් යම් බර සහිත, දෘෂ්ටි සහිත, වේදනා සහිත දේවල් ඉවත් කරනව ඇරෙන්න මා ළඟ බණක් නැත. උගන්වන්න මා සතුව ඇත්තෙන්ම දහමක් කියලා දෙයක් නැහැ. මා සතුව ආගමක් නැත ඔබට උගන්වන්න. මා සතුව දේශනාවක් නැත ඔබට කියා දෙන්න. ඒකනේ මේ හැමදාම හරි සහල් වෙන්නේ. හදාගෙන ඉන්නේ නැනේ, කවදාවත් හදාගෙන ඉන්නේ නැහැ. හේද්දවල මෙහෙද්දවල මේ වැඩ කරලා ඔක්කොම කරලා පුටුවේ වාඩි වුණා බණ කිව්වා. ඇච්චරයි. හේතුව මන් ළඟ අබමල් රේණුවක දෙයක් වුණා ඔබ ළඟ ඔබට කියන්නේ. එහෙම. ඒ තරම් හිස් නිදහස්. දැන් ඔබ ළඟ නම් බොහෝ දේවල් ඇති කියන්නට, අනිත් අයට පවරන්නට, ධර්මයේ පිළිබඳව, ආකල්ප පිළිබඳව, ආගම් පිළිබඳව, න්‍යායන් පිළිබඳව, සංකල්ප පිළිබඳව ගොඩාක් දේවල් ඇති. ඒකනේ බුදුරජාණන් වහන්සේලාගේ දහමට නේ කියන්නේ අතක්කාවචරයි. උන්වහන්සේලා ළඟ තර්කයට භාජනය කරන්න දෙයක් නෑ. මොනවද තර්කයට භාජනය වෙන්නේ? දෘෂ්ටි, වචන, සංකල්ප. යමෙක් ළඟ දෘෂ්ටි නැත්නම්, සංකල්ප නැත්නම්, වචන නැත්නම් තර්කයට භාජනය වෙන්නට කාරණයක් නෑ. එහෙනම් ඔබ දැන් තේරුම් ගන්න ඔබේ අඩුව. මා වාගේ ජීවත් වෙන්න ඔබත් කැමති නම් ඔබේ අඩුව ඔබ තේරුම් කරගන්න. අනිත් අයට කියන්න තමන් ළඟ පොඩි දෙයක්, සතේකවත් දෙයක් තියාගන්න එපා. අබමල් රේණුවක් කියලා අපි කියනවා. ඔබ අබමල් රේණු දැකලා තියෙනවද? අබමල් රේණු කියලා කියන්නේ හප්පිටි වගේ දෙයක්. අපි ඒකේ අබමල් රේණුවක් වෙන් කරගන්න ගියොත් මං හිතනවා පරමාණුවක් කියන මට්ටමට යන සිද්ධ වෙනවා. ඊටත් එහා ඒක වෙන් කරගන්න බැරි තරමටම සියුම් දෙයක් තමයි අබමල් රේණුව. එනිසා අබමල් රේණුවක දෙයක්වත්, ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති දෙයක් අනිවාර්යයෙන්ම, එහෙම දෙයක්වත් නැහැ කියන එක කිව්වහම බලන්න මොනතරම් නිදහස්ද කියලා. එහෙමනම් ඔබ මොනවද මේ අහන්න ලෑස්ති වෙන්නේ? අහන්න දෙයක් නැහැ. ඔබට තියෙන ඔබ නිවැරදි කරගන්න පමණයි. ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔබට තියෙන ඔබ නිවැරදි කරගන්න පමණයි. ඔබ ළඟ තියෙන්නේ කුමක්ද? ඒ බර බිමින් තබා. ඔබ දරාගෙන ඉන්නේ මොන දෘෂ්ටිද? ඒව බිමින් තබන්න. ඔබ දරාගෙන ඉන්නේ මොන සංකල්පද? ඒව බිමින් තබන්න. ඔබ දරාගෙන ඉන්නේ මොන වචනද? ඒව බිමින් තබන්න. මම කියලා එක්කෙනෙක් මුලින්ම දරා ගන්නවා. ඊළඟට ඇස කන නාසය දිව ශරීරය කියලා ඒව දරා ගන්නවා. ඊළඟට ඒවයින් ග්‍රහණය වෙන දේවල් දරා ගන්නවා. ඒ ග්‍රහණය වෙන දේවල් ඔස්සේ සංකල්ප, මතවාද, දෘෂ්ටි අප්‍රමාණ කෝටි ගණන් දරා ගන්නවා මේ උපන්නා වූ මිනිසයා. ඊළඟට ආගමික, ජාතික, වාර්ගික රටවල් වශයෙන් බෙදිලා මහා යුද්ධ, මහා ප්‍රශ්න, ඒවට ඊළඟට මේ වීර උදාර තත්ත්වයන් පවා දෙනවා. ඔබ ජාතිය වෙනුවෙන් මලාම දෙයියෝ වෙලා උපදිනවා. ඔබ ආගම වෙනුවෙන් මලාම දෙයියෝ වෙලා උපදිනවා. ඔබ ආගම වෙනුවෙන් මිනිස්සු ඝාතනය කරාම, දෙයියන්ගේ අතරට ගියාම, වැඩිපුර chance එකක් හම්බ වෙනවා කියලා අර මිනිස්සුම අන්ධ කරලා තව තවත් ද්වේෂයට, වෛරයට, ක්‍රෝධයට, දෘෂ්ටිවලටම කුළු ගන්වන්න ඇතුල් කරන ස්වභාවයක් ලෝකයේ ආගම්වල මහා ප්‍රචණ්ඩත්වයක් දකින්නට තියෙන. ඒ ආගම් ශාස්ත්‍රවරු බුද්ධිමත්වද පසු කාලීනව පහළ වූ දවිය අත්තනෝමතික සංකල්පතුලින් ඒවා අන්ධ කරගෙන ඒවා මේ වෙන විට මහා මහත් විනාශයක් ලෝකට බවට පත් වෙලා තියෙනවා සමහර ආගමික දර්ශන. ඔබ කුමක්ද ආගම කියලා නෙමෙයි මම මිනිස්සුගේ ළඟට ගියා මහාන ඔබ සතුටෙන්ද ජීවත් වෙන්නේ කියන කාරණේ පමණයි. ඔබේ ජාතිය කුමක්ද කියලා නෙමෙයි මම අහන්නේ ඔබට යහපත් ප්‍රතිපත්ති සහ ඔබ දැහැමි ජීවිතයක් සහ සතුට සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙන ජීවිතයක් ඔබට තියෙනවද කියන එක පමණයි අසන්නේ. වෙන කාරණයක් නැහැ. ඔබත් බලන්න මගේ තනතුරු මේක, මම මේ වගේ කෙනෙක්, මම මේ හොඳ බෞද්ධයෙක්, සමහර අය කියනවා මම හොඳ බෞද්ධයෙක් කියලාත් කියන විශේෂණ පදයක්. ඒ වගේම මම විශිෂ්ට බෞද්ධයෙක් කියන සමහර අය මම පාරම්පරික බෞද්ධයෙක් කියලා කියන එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. මම පූර්ණත්වයට පත් වෙලා ජීවත් වෙනවාද? ඒකනේ බුදුහාමුදුරුව පෙන්වුවේ නේද? පරම්පරාවෙන්, කුලයෙන්, වර්ගයෙන්, ජටාවෙන් විශිෂ්ටයෙක් වෙන්නේ නැහැ, බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. ඔබට විශිෂ්ටයෙක් වෙන්න පුළුවන් මඟ තියෙන්නේ යහපත් ක්‍රියාවේ, ප්‍රතිපත්තියේ සහ දර්ශනයේ. තමන්ගේ ඥානය තුළ තමයි මේ විශිෂ්ටත්වය පමුණවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ මොහොතේ බලන්න තමන් දෙස. මම කවුද? මෙතන ඉන්න සමහර උදවේගේ මමත්වය ජලය වාගේ. ඒ කියන්නේ මොදුයි මිලේ දෙන සමහර අයගේ ටිකක් මොදුයි ජෙලි වාගේ, ජෙල් එකක් වාගේ. සමහර අයගේ මමත්වය තව ටිකක් ගොරෝසුයි පාංගෙඩියක් වාගේ. තව අයගේ මමත්වය ටිකක් තව ගොරෝසුයි කොයි වාගේද? කළු ගලක් වාගේ. තවත් අයගේ මමත්වය ගොරෝසුයි ගණයි යකඩයක් වාගේ. කල්වලටත් වඩා ශක්තිමත් නේද යකඩ? යකඩ වාගේ. ඔය මමත්වයේ එකිනෙකාගේ තියෙන ඝනත්වය අපිට හසු වෙනවා මේ සමාජයේ. ඉතින් මේවා දිය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් අපිට සමහර අයගේ දේවල් දිහා බැලුවාම හිතෙනවා මෙයාට මෙච්චර කාලෙකින් මේ මමත්වයේ දිය කරගන්න පුළුවන් එයාගේ උත්සාහය තිබුණොත්. තව කෙනෙක් බැලුවහම අපිට කියන්න පුළුවන් මෙයාට නම් බොහෝ කාලයක් යනවා. සමහර අයගේ මමත්වේ මෙයාට නම් බෑ, මේ සංසාරේ බෑ කියලාත් හිතන වෙලාවල් තියෙනවා. සමහර අයට මේ සතියෙන්, මාසයෙන්, දෙකෙන් තමයි මමත්වේ දිය කරගන්න හරින් ගන්න පුළුවන් කියලා කියනවා. මේ අපි කියන බණ ඇහුවට නෙමෙයි, ඔබේ තියෙන උනන්දුව මත සිද්ධ වෙන දෙයක් ඒක. මට උමනාවකුත් නැහැ කාගවත් මමත්වයේ ගලවන්න. තමන් කැමති නම් තමන් කැමති තැන ඉන්නට පුළුවන්. මීහරෙක් කැමති මඩවලක ළඟින්නට. එයාට ඒක හරි සොඳුරු තැනක්. දිව්‍ය ලෝකයක්. මීහරකාට මඩවල දිව්‍ය ලෝකයක්. කූඩැල්ලාට මඩගොඩ දිව්‍ය ලෝකයක්, සොඳුරු තැන. යම් කෙනෙකුට තමයි මේ ගොඩවීමේ ආශාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ මිනිස්සු අනුතුරුදායක තැනක ඉන්නේ, හැබැයි අනුතුරුදායක පිළිබඳව අවබෝධයක් නැහැ කියනවා. කොයි වගේද කියනවා? සංචාරයක් ගියාම අපි වැව්වල එහෙම නානවනේ. අපි වැව්වල කරණම් ගහගෙන දිය බුන් ගහගෙන නානවා. ඇත්තටම අපිට අවබෝධයක් තියනවද? වීදුරු කටු තියෙන තැන් පිළිබඳව, ප්‍රපාත තියෙන තැන් පිළිබඳව, බිලි ගන්න තියෙන තැන් බල පිළිබඳව, ඒකේ ඉන්න විසුකුරු සර්පය පිළිබඳව, මාළු පිළිබඳව සහ කිඹුල්ලෝ ආදීන් පිළිබඳව අපිට දැනුමක් නැහැ. අපි හේතුව අපි පිටිසර පලාතක සිට පැමිණියා. ආන් මේ වගේ කියන මේ මනුස්ස ලෝකයට පැමිණිච්ච මේ මිනිස්සයෝ මේ පිටිසර ගම්මානයක ඉඳලා ආපු පිරිසක් වාගේ මේගොල්ලෝ මේ ලෝකෙ එච්චර දන්නේ නැහැ. ඉතින් බියබුංග ගහ නනා ඉන්නවා. දන්නේ එක්කෙනෙක් ඇදගෙන ගියාම තමයි දන්නේ. එක්කෙනෙක් ඇදගෙන ගියාම තමයි දන්නේ ආන්න දැන් කිඹුලෙක් එක්කෙනෙක් අරන් ගියා කියලා. දැන් ඒකෙන් හරිය යා තේරුම් අරගෙන සමහර ගැටිය කොටට එනවා. අරගොල්ල හිතනවා ආ දැන් කිඹුලා අරන් ගියානේ, එහෙනම් ඌගේ බඩ පෙරලා ඌ ඊළඟ එක්කෙනා අරයි යන එකක් නැහැ කියලා ඊළඟ අයත් එතන නානවා. මේම වෙන අවස්ථා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගම්මානේ ඉන්න ගොවියෙක්, ගැමියෙක් පිටිසර පළාතක ඉඳලා එවැවේ නානකට ඒ ගොවිය ඇවිල්ලා කියනවා ළමයෝ උතර නාන්න එපා, උතන බිලි ගන්නවා. උතන ගල් පරුවත තියෙනවා, ඔළුව වැදුනොත් ඔය කරණම් ගහද්දි පණිද්දි ඔළුව වැදුනොත් මිය යනවා. ඒ වගේම දරුණු මිනි කන කිඹුලෙක් ඉන්නවා, ඕගොල්ලෝ උතන නාන්න එපා. ඉතින් අර ගැමියෙක් සාමාන්‍යයෙන් ඉන්නේ ටයි කෝඩ් දාලා කලිසම් ඇඳලා සපත්තු පොලිස් කරලා නෙමෙයිනේ, කමුඩයක් ගහගෙන ඔය එනවා උදැල්ලක් හරේ තියාගෙන. අනේ මේ අංකල් දන්න දේවල් අපි මූදෙත් නාලා තියෙනවා. මෙහා මේ කිඹුල්ලොන්ට බය වෙලා. ඉතින් බුදුරජාණන් වහන්සේලා බොහොම අහිංසක වර ගැමියෙක් වගේ පණිවිඩයක් දෙනවා. ඔබ ඉන්න තැන හරි භයානකයි. අපායට මිනිස්සු වැඩිපුර ඇදිලා යන්නේ මේ උපදින මිනිස්සුන්ගෙන් සුළු කොටසයි නැත. මේවත මිනිස්සු වෙලා උපදින්නේ. බුදුහාමුදුරේ එක පෙන්නන්නේ මේ නියපිටට ගත්ත වැලි වාගේ සුළු කොටසයි නැවත එන්නේ. පුතඥන භවයේ සිටියොත් අනිවාර්යෙන් 90%ක්ම යන්නට ඉඩ තියෙන්නේ අපායගාමීට. ලේසි වෙන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයේ ගිලිහුනොත් නැවත ඔබට මනුෂ්‍යාත්ම භාවයක අයිතිය ලබා ගන්න මොන කාලේ හැකියාවක් ලැබේද කියලා කියන්න බෑ. ලෝකයේ අනිකුත් ඉන්න ජනග මේ සත්ව ජනගහනයත් එක්ක බලනකොට මනුෂ්‍ය ඉන්නේ කොච්චරද කිය මේ කෝටි 700ක් 800ක් නේ. ඈ සමහර වෙලට අපේ රටේ ඉන්න ජනගහනේ එක කූඹි ගුලක ඉන්නවා. එක කූඹි ගුලේ ඉන්න අපේ රටේ ඉන්න ජනගහනේ. ඉතින් මනුෂ්‍යත්වයේ භාවය දුර්ලභයි. මිනිස්සු වැඩි වෙන්නේ කොහොමද කියලා සමහර අය අහනවා. මේ මනුස්ස ආත්ම භාවයේ දුර්ලභ නම් ලෝකේ සමස්ත ජනගහනය සත්ව ජනගහනයත් එක්ක බලනකොට තව මේ ඉන්න ජනගහනය තව 100 ගුණයකින් 1000 ගුණයකින් වැඩි උනත් දුර්ලභයි. මොකද ඒ අතර තිබ්බහම කුඩා කොටසක් කියන එක නේකින් අදහස් වෙන්නේ. අනිත් සත්ව ජනගහනයත් එක්ක බැලුවාම මිනිසුන් දශම ගාණක්වත් ඉන්නවද? මාළෝ, කූඹියෝ, සමනැල්ලෝ, කුරුල්ලෝ, පණුවෝ, ඈ ඔය ඉන්න උර්ගයෝ ඔක්කොම එක ගණන් හදලා බලනකොට දශම ගණනක්වත් ඉන්නවද? 100ට නෑ නේ, දශමයක්වත් නෑ. ඒ තරම් ස්වල්ප කොටසක්. ඉතින් සමහර අය තර්ක කරනවා මිනිස්සු වැඩි වෙනවා කියලා. පුනර්භවයක් තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්. ඔබට එක විනාඩි 30ක් නිහඬව ඉන්න පුළුවන්ද කියලා බලන්න. සද්ද නැතුව බෑ. ඒ මෙන්න තමන්ට පාලනය නැති විඥාන ශක්තිය ගිඩි ගිඩි ගිඩි ගාලා වැඩ කරනවා. ආන්නේ වැඩ කරන විඥාන ශක්තිය තමයි ඔබගේ පණ යන කොට එළියට යන්නේ. ඒ මතක ශක්තිය ඒ තමන් කරන ලද ගුණවත් අරගෙන යන්නේ. ඒකට ආගමක් ඕනේ නැහැ. එතන වැඩ කරන්නේ හෘද සාක්ෂිය. ආගමානුකූල න්‍යායන් මොනතරම් දේවල් ඔලුවට දැම්මත් හදවත පිළිගන්නේ ආත්ම සංවේදීව ඕනම දෙයක්. අපි වැරද්දේ කියලා අඳුනගෙන වැරද්ද කළත්, වැරද්දේ කියලා අඳුනගන්නේ නැතුව වැරද්ද කළත් හදවත බීතියට පත් කරනවා හද සාක්ෂි ආත්ම සංවේදීතාවය ඔස්සේ ඒ දේවල් මන බලලා. ඔය පව් කරන මිනිස්සුන්ට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ආගමෙන් ඒ පාපය අගය කරලා තියෙනවා. ඒත් අපි දකිනවා මේ මිනිස්සු විශාල පීඩාවක් විඳිනවා, මානසික වේදනා ලබනවා. ඒකට හේතුව ඇයි? අර ආත්ම සංවේදීව හෘද සාක්ෂියයි තීන්දු තීරණ ලබා දෙන්නේ කවුරුවත් දෙවියෙක්, බුදුහාමුදුරුවවත්, බ්‍රහ්මයෙක්වත් නෙමේ. තමන්ගේ හදවතයි තමන්ට තීන්දු තීරණ ලබා දෙන්නේ. ඒ නිසා හදවතට එකඟව වැරද්ද කරන්න එපා. වැරද්ද ඔබට පෙන්වුම් කරනවා වරද කියලා. මොලේ තමන්ට පෙන්වුම් කරනවා. ඒක වටහා ගන්න ඔබ උත්සාහ කරගන්න. ඒ නිසා තමන් තමන්ව දෙවියෙක් ලෙස අදහන්, තමන් තමන්ව බුදු කෙනෙක් ලෙස අදහන්න. අත්තාහි අත්ත නෝනාතෝ, තමන්ව තමන් පිහිට කරගන්න කෙනෙක් වෙන්න, තමන්ට තමන් පිහිට වෙන්න. ඒකෙන් අදහස් වෙන්නේ තමන්ට තමන් දෙවියන්, තමන්ට තමන් බුදුන්. පිහිට වෙන්නේ බුදුහාමුදුරුවනේ, පිහිට වෙන්නේ දෙවියෝනේ. එහෙනම් තමන්ට තමන් පිහිට නම් තමන්ට තමන් බුදු කෙනෙක්, තමන්ට තමන් දෙවියෙක්. මගෙන් දවසක් ඇහුවා මේ පියතුමෙක් ඔබ දෙවියන් විශ්වාස කරනවද කියලා. මං කිව්වා ඔව් කියලා. ටික වෙලාවක් ඉඳලා අහන මොන දෙයියද විශ්වාස කරන්නේ කියලා. මං කිව්වා මං විශ්වාස කරන එකම දෙයිය මම්ම තමයි කියලා. ටික වෙලාවක් මේ මනුස්සයා කල්පනා කර කර ඉඳලා කියනවා ඒකනම් ප්‍රතික්ෂේප කරන්න බෑලු. හැබැයි ජීවිතේට ඔහුට කිසි කෙනෙක් එහෙම උත්තරයක් දීලා නැහැ. ඊට පස්සේ ඇයි ඔයාව මම අදහන්නේ කියලා. ඇයි මට මාව සංවේදීනේ. අර දෙයියෝ ඉන්න දිහා මම දන්නෙත් නෑ. මට පිහිට වෙනවද කියලා මම දන්නෙත් නෑ. මට කවදාවත් කතා කරලත් නෑ, කෝල් කරලත් නෑ, SMS කරලත් නෑ, ඊමේල් එකක් දාලත් නෑ, ෆැක්ස් එකක් එවලත් නෑ. නේද? අදුමතරම Facebook ඇවිල්ලවත් නෑ නේද අයියෝ? ඉතින් ඒ නිසා අපිට එයා විශ්වාස කරනට වැඩි හරි ෂෝක්. මට පාව සංවේදී. මගේ හරි දේ මට තේරෙනවා, මගේ වැරදි දේ මට තේරෙනවා. මගේ හරි දේ නම් මම නිවැරදි කරගෙන තමන්ගේ හිත පිරිසුදු කරගෙන සමාන ජීවත් වීමේ හැකියාව තියෙනවා. අපේ බුද්ධිමය පාලනයෙන් තොර වූ මනසක් අපිට තියෙනවා, සාංසාරික විඥානය. කොහොමද මේ සාංසාරික විඥානය හැදුනේ? සාංසාරික විඥානය හැදුන මේ සතර මහා භූත යෝගෂ්ඨණය වෙන ඕනම තැනක, ගහක පොත්තක, මේ බිත්තියක, දොරක, දිය සෙවෙල් ගුලියක, ඕනම තැනක මේ කුඩා ශක්ති විශේෂයක් හට ගන්නවා. හටගත්තට පස්සේ ඒ ශක්ති විශේෂය ස්වයං ශක්තිය නිර්මාණය කරන ශක්තියක් බවට පත් වෙනවා. ශක්තියින් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ ඒ ශක්තියින් තියෙන දැන් අපි රොබෝ යන්ත්‍ර හදනවනේ. දැන් දැනට උපකල්පනය කරන ඔහොම විදියට රොබෝ යන්ත්‍ර හැදුවොත් ඔය රොබෝ යන්ත්‍ර කවදක හරි තමන්ගේ ස්වයං ක්‍රියාකාරීකම් තමන්ම කරගන්න මට්ටමට දියුණු වෙනවා. දිනුවෙච්ච ගමන් තමන්ගේම කෑලි තමන්ට අමුණ ගන්න පුළුවන්, තමන්ගේම බැටරිය තමන්ටම චාර්ජ් කර ගන්න පුළුවන් මට්ටමර දිනුන. එදාට මිනිසාටත් අභියෝගයක් වෙනවා කියන රොබෝ යන්ත්‍රය තමන්ගේ පරිපත තමන්ටම වෙනස් කර ගන්න පුළුවන් මට්ටමට ආවහම. ආන්න ඒ වගේ එක උදාහරණයක්, සරල උදාහරණයක්. ඒකේ ආය මේකත් අතර වෙනසක් තියෙනවා. මේ මේ ජීව ශක්තිය ශාන් ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය වෙලා ඊළඟට ඇත්තෙන්ම අපි මේ මේක නිගා කරන්න දෙයක් නැහැ. අපි මේ සංසාරේ මිනිස්සෙක් හැටියට අද මේ මෙතන ඉන්නේ සාංසාරික අපේ විඥානයේ පිහිටෙන්. එහෙම ස්වයන් ශක්ති නිර්මාණයක් ඇති වෙලා ලෝභ ද්වේෂ මෝහ ආකාරයෙන් ග්‍රහණයක් නොවුනනම් අපි මිනිස්සෙක් වෙලා උපදින්නේ නැහැ අද මෙතන නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙමේ. මේ ඉපදිලා ඉන්න එකවත් මේ මිනිස්සෙක් වෙච්ච එකවත් නෙමේ ප්‍රශ්නේ. මේ මිනිස්සෙක් වෙච්ච ඉපදිලා ඉන්න මේ සිතට දරා ගන්න බැරි දුක් වේදනාවන් නිසා අපේ පාලනයෙන් තොරව, අපේ කැමැත්තෙන් තොරව අපේ පවතිනා වූ වේදනාකාරී මානසිකත්වය. අන්න ඒ දේ වළක්වා ගැනීමටයි අපි මේ අධ්‍යයනය, මේ භාවනාව, මේ ඥානය අපි වඩාගන්නේ. එතකොට මිනිස්සෙක් වෙලා ඉදීම ප්‍රශ්නයක් නෙමෙයි. දැන් බෝසත් කෙනෙක් ධර්මයේ දැකලා සංසාරේ කැමති නම් ගමන් කරනවා අදිෂ්ඨානයක් මත. දැන පරිහරණය කරන ලෝව එයාට දුකක් පීඩාවක් ඇතිවන්නේ නැත. මනස හරියට දැනගෙන පරිහරණය කරනවා නම් මනසේ පීඩා නැහැ. ඒසා උපත නැති කරගන්න එකද නැද්ද කියන එක නෙමෙයි. උපත නැති කරගන්න කෙනෙකුට නැති කරගන්නත් පුළුවන්. නමුත් මේ සංසාරයේ තේරුම් අරගෙන උපතක් ලබන කෙනෙකුට උපතක් ලබන්නට අවකාශය තියෙනවා. ඒකයි ස්වභාවය. ඉපදුණු ගමම්ම ළමයෙකුට ඒකීය ධර්මයක් පමණයි තිබුණේ. ඒ තමයි මම කියන ස්වභාවය. ඊළඟට මේ ඒකීය ධර්මය ක්‍රමානුකූලව ඉන්ද්‍රියන් 6කට බෙදෙනවා. එන්පසු ඒ ඉන්ද්‍රියන් 6න් දොරටු වලින් නොයෙකුත් දේවල් අරගෙන අරගෙන අරගෙන අරගෙන මේක ඇතුලේ කොට ගහ ගන්නවා. දැන් හරියට අපේ ගෙදර වගේ තමයි. කවුමක් යනවා මොනෝ හරි කෑල්ලක් අරගෙන නේද, මොනෝ හරි දෙයක් ඇන්ටික් බඩුවක් හරි අහුනොත් ඕක අරන් එනවනේ. අරගෙන ඇවිල්ලා ඒ කොයිවෙන් හරි තියෙනවා. අපිට සමහර තැන් වලට ගියාම පේන මේ මිනිස්සු මොකට මේ වගේ එනවද මේ මලකඩ ගොඩවල් කියලා. නමුත් එයාට ඒක හරි වටිනවා. ඒ පරණ බඩු වලට ආස කරන කෙනාට ඒක හරි වටිනවා. මම දවසක් ගියාම මාතේගේ ගෙදරට පරණ කාර් එකක් ගේ ඉස්සරහා නතර කරලා තියෙනවා. මම කිව්වා ඇයි මහත්තයා මෙතන මේ කාර් එක තියෙන මේක විසි කරන්නේ නැද්ද, මේක යකඩ වලට විකුණන්නේ නැද්ද? නෑ නෑ අම්තරෝ, කාර් එක ඊයේ පෙරේද මං ගෙනාවේ කිව්වා. හැබැයි අපිට මලකඩ ගොඩාක්. ඈ එයාට ඒක ලක්ෂ 10කට ගෙනල්ල ඉස්සරහා තියාගෙන ඉන්නේ මේ පරණ ඉංග්‍රීසි නම්බර් කාර් එක. ඒක එයාගේ සංකල්පය. මේ ලෝකේ වටිනාකමක් දුන්නොත් ඕනම දෙයක් වටිනාකමක් සංකල්පය මත හැදෙනවා. මයිකල් ජැක්සන් ඇඳපු ටී-ෂර්ට් එකක් කීයක් විතර වටේද? මිලියන ගාන. අපි ඇඳපු ඇඳුම් නිකන් දුන්නත් ගන්නෑ. නිකන් දුන්නත් ගන්නෑ. ඇඳපු ඇඳුම් දෙන්න හොඳ නෑ කියලා ඒක නිකන් දුන්නත් ගන්නෑ. දාපු සපත් දෙක විශිෂ්ටයෙක් නේද? ලෝක ප්‍රචලිත කෙනෙක් ඕන්න මිලක් හැදෙනවා. මේ ලෝකෙ මහ පුදුම තැන. ඒකයි මිනිස්සුන්ට පිස්සු කියලා කියන්නේ. අර කහපාට රත්තරන් කියලා කියන දෙයට, ලෝහ වර්ගයට මහ පුදුම ඉල්ලුමක් නේ තියෙන්නේ. හැබැයි ඕක මහා කළු ගල් වගේ හැදිලා බහුතරයක් මේ වැඩිපුර තිබුණා. ඕ මිනිස්සු අඩිතාලමට දාන්නේ එහෙනම් ගෙනල්ලා. ඈ මේ කණු නැගන්න කම්බි හැටියට තමයි භාවිතා කරන්නේ. ඕක හරි දාන්නේ. මේ ලෝකයේ ඕනම දෙයකට අගය නිර්මාණය කරගන්න විදිය. ඒක තමයි ස්වභාවය ලෝකේ. ඒක අගයක් ඇති කරාම අගයක් නිර්මාණය වෙනවා. මේ ලෝකේ කිසිදු දෙයක, කිසිම දෙයක අගයක් නැහැ. මිනිස්යා විසින් මේ සමාජය තුළම ඕන් විසින්ම අගයක් නිර්මාණය කර ගන්නවා. ඒක තමයි ස්වභාවය. මේ ලෝකේ හරි දේ හැටියට අපේ හිතේ මොනවද අපි රඳව ගන්න ඕන? කිසිදු දෙයක් නැහැ. අගය කියලා කියන්නේ පුජ්‍යලයා විසින් මිමියති කර ගැනීම. දැන් සිද්ධාර්ථ කුමාරයාට අගයක් නැති වෙනව රජමාලිගාව. නමුත් ඒ රටේ හිටපු රටවැසියන්ට සිද්ධාර්ථ කුමාරයා වගේ තනතුරකට යන්න මොනතරම් ආසාවක් අගයක් ඇති වේද? සිද්ධාර්ථ කුමාරයා භාවිතා කරන අශ්වයෙක් වගේ කරේ යන්න, මේ පිටේ යන්න කොච්චර ආසාවක් ඇති වේද? ඒ වගේ රත්තරන් කරත්තයක් හදාගන්න මොනතරම් ආසාවක් ඒ කාලේ මිනිස්සුන්ට තියෙන්නේ නැද්ද? නමුත් සිද්ධාර්ථ කුමාරයාන්ට ඒ යගේ කියලා යනවා. එතකොට කොතනද මේ යගේ තියෙන්නේ? මාලිගාවේද? අශ්වයෙන්ද? රත්තරන් කරත්තවලද? දැන් පැහැදිලිද? දැන් පැහැදිලිද? තමා විසින් සංකල්පනාමය වශයෙන් අගයක් ලබා දෙන තැන එතන අගය හැදෙනවා. ඒකයි ස්වરૂපය. දැන් අපි රත්තරන් කරත්ත වලට, රත්තරන් මාලිගාවල් වලට නෙමෙයි අපි ලබා දීලා තියෙනවා අපේ ඉන්ද්‍රියන් වලට අගය, අපේ සංකල්ප වලට අගයක්, අපේ තීන්දුව තීරණ වලට අගයක්. ඒව තදින් ග්‍රහණය කරපු තැන ඒ අගේ වැඩ කරන්න පටන් ගන්නවා. සමහර අයට තමන්ගේ තරහට, උපදින තරහට අගයක් ලබා දෙනවා. ඒ ගෙදරට එහෙම ගිහිල්ලා කියන්නේ මගේ දැන් යකා විශ්සලා තියෙන්නේ, මගේ යකා උස්ස ගන්න නැතු වෙන්නේ ආදී වශයෙන් කියන්නේ තමන්ගේ තරහට අගයක් ලබා දීලා තියෙනවා. අනිත් කෙනා බය කරගන්න මට දැන් යකා විශ්සලා ඉන්නේ කියලා. ඒ තමන්ගේ තුල තිබෙන ආවේගයකට තමන් අගයක් ලබා දුන්නාම ඒකෙන් අදහස් වෙන්නේ යා මොකද වෙන්නේ? දිගටම තරහා වැඩි කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට අපි ලබා දෙනවා මේ ස්වභාව ධර්මයේ යම් යම් දේවල් වලට අගය. කාර් වලට අගය දෙනවා, රත්තර මාල වලට, ඔරලෝසු වලට, ඇඳුම් පැළඳුම් වලට අගයක් දෙනවා. ඊළඟට ඒ අගය තුල එයා අතරමං වෙනවා. කොහෙද මේ දුවන්නේ මේ සියලුම මිනිස්සු? මේ කියන්නේ අවශ්‍යතාවල් පූර්ණේ කරගන්න එක සහ පැවැත්මට බාධාවක් ඇති කරගන්න නෙමෙයි. ඔබේ ශක්ති ප්‍රමාණයෙන්, ඔබේ කුසලතාවයෙන්, ඔබේ නිර්මාණශීලීත්වයෙන් ඔබ හොඳට වැඩ ගන්න, ලෞකිකත්වය දැති කරගන්න, හරියට තේරුම් ගන්න කේතලේ රත් වෙලා තියෙන්නේ. මේක පොඩ්ඩක් අල්ලගන්න ඕන ක්‍රමය. කබල රත් වෙලා තියෙන්නේ, අපි ඒක අල්ලගන්න ඕන ක්‍රමය. මේක තේරුම් කරගන්න මේක දරුණු හරකෙක් වුණත්, පාල අශ්වයෙක් වුණත්, අලියෙක් වුණත් ඒක හරියට තේරුම් අරගෙන යාව දමණය කරගන්න ඕනේ. නැත්තම් අපි බැට කනවා ඒ දේ නේ. මේ අලියගේ ස්වභාවය තේරුම් ගන්න නැතුව, අලි මන්තර දන්නේ නැතුව, අලියා අල්ලගන්න ක්‍රමවේදය දන්නේ නැතුව අලිය ඉස්සරහට යන මිනිස්සයා මොකද වෙන්නේ? බැට කාලා මැරෙනවා. හැබැයි අලි මන්තර දන්නව නම්, අලිය අල්ලගන්න ක්‍රමවේද උපායන් දන්නව නම් එයා කවදාවත් ඒ අලියගෙන් බැට ගන්නේ නැහැ. එයා අලිය දක්ෂ ලෙස පාලනයට ගන්නවා. ඒ වගේ මේ මනස පිළිබඳව දැනගන්න. එහෙම නැතුව මේ මනස මරා දාන්න නෙමෙයි, ඇති කරන්නට නෙමෙයි මේ කරුණු කාරණා පැහැදිලි කරන්නේ. තේරුම් අරගන්න. ඒ තේරුම් අරගත්තහම පහසුයි. දැන් අපිට ඔරු පදින්න පුළුවන්ද? බැලුව බැලමට පේනවා ඔරුවක් පදින්න පුළුවන්ද කියලා බලන්න. ඔරු පදින්න බෑ. එහෙම හරි අමාරුයි. ඒ කියන්නේ මේ අර ඔය පාගගෙන යන අර පොඩි තාර බෝට්ටු පැද්දට අර ඔරුවක් කියන හබල් ගහලා යන එක පදින්න බෑ. එහෙම එක හරි බැලන්ස් එකක් තියෙනවා. අපි පොඩි කාලේ එහෙම නානතටක ඔරුවක් තිබ්බා, ඕක ලිහලා ගත්තා. ලිහලා පදින්න කියලා අරයි යනකොට කන්ට්‍රෝල් නැතුව හොස් ගාලා ගියා එයාට. කපි කරට ඔරුව දාලා පැනලා ආයි පීනලා ඔරුව වැවමද අපි ගියා. අර මිනිස්සු බොහොම හරි තව ඔරුවකින් ගිහිල්ලා අරක ගන්න ඇති. ඒ කියන්නේ ඒක කරගන්න බෑ අපිට. පොඩි කාලේ අපිට ඕක පාලනය කරගන්න බැරි වුණා. අපි දැනුම් ගත්ත මේක දැන් අපි වැවමැදට යනවා. ඒ නිසා අපි අනික දුවලාව ගොඩට අර කෝල දිහාව ගියද්දින් කියලා. ඒ වගේ ඕනම ඒක දෙයක් අවබෝධ කරගත්තොත්, පුහුණු කරගත්තොත් එය භාවිතයේදී පහසුයි කියන එකේ තියෙන. ඒකයි බුදුහාමුදුරු කියන්නේ හිත දමණය කරගත්තාම පහසුයි, හිත අවබෝධ කරගත්තාම පහසුයි. හිතේ ආවේග කියන්නේ ඒක පවතින දෙයක් නෙමෙයි. ඒක පෙනපිඩු වගේ පුපුරල යන එකක්. ඒ ගැන කලබල වෙන්න එපා. හිතේ සංඥාවල් කියන්නේ මිරිඟුවක් වගේ නිකන් පේනව සාරවත් විදියට. ඒකේ ජලය නෑ. ඒ නිසා ඔබ ඒ දේ තුලින් පිපාසය නිවා ගන්න කල්පනා කරන්න එපා. මිරිඟුවක් මේ ලෝකෙ පෙන්නන අභියෝග මිරිඟුවක්. ඒ නිසා ඒවත් එක වැඩි කලබල වෙන්න එපා. ඊපස්සේ දුවන්න එපා. අතහැරලා දාන්න. දැන් පෙන පිටන්නම් අපිට තියෙන මොකද? ඒක පස්සේ දුවනොද අපි? නෑ අතහැරලා දානවා. මිරිඟුවක් නම් අතහැරලා දානවා. කේල් කඳන් කර තියාගෙන ගෙදර එනවද? පිරිත් මණ්ඩපයක් ගන්න දවසට නම් කර තියාගෙන ඉන්නේ. එහෙම නැත්නම් අපි ජනේල වල හොකපන්න ඕක අරගෙන එන්නේ නැහැ. මොකද හේතුව? ඒ අරටුව නෑ. ඉතින් අපේ මේ අධ්‍යාත්මික සිතෙහි ස්වභාවය තමයි මේ හැම දෙයකින්ම උපමාවල් වශයෙන් පෙන්වලා තියෙන්නේ. එහෙමනම් අපි හරවත් නැති වටිනකමක් නැති දේ වටිනාකමක් දීලා ග්‍රහණය කරගන්න එක තමයි මෙතන තියෙන වරද. මොනවද අපි ග්‍රහණය කරන්නේ? රූප. මොනවද අපි ග්‍රහණය කරන්නේ? වේදනා. හිතරනේ ඔය ටිකක් වේදනා දැනෙන්නේ නේ? රූප වේදනා. ඊට පස්සේ ආයි සංඥා, සංකාර, විඥාන. මේවා ඇති වෙනකොට මේවා මේව තමයි ආත්මය. මේවා මේ මගේ. මේක තමයි දර්ශනය කියලා. එනිසා මේ පින්නතුනේ ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනෙක් කිසි විටක මේ පංච උපාදානස්කන්ධයට වැටිලා ලෝකේ දිහා බලන්නේ නැහැ. තේරුණාද? පුතඥය තමයි පංච උපාදානස්කන්ධය හරහා බලන්නේ. ඈ සංඥාවෙන් අනිත් බාහිර සංඥාව දිහා බලන්නේ. සංඛාරයෙන් බාහිර සංඛාර දිහා බලන්නේ. සංස්කාර දිහා බලන්නේ. විඥාණයෙන් බාහිර විඥාන ධර්ම දිහා බලන්නේ. වේදනාවෙන් තමයි හදාගත්ත අනිත් දිහා බලන්නේ. ඒකයි තියෙන්නේ. ඒක මහ පුදුම දෙයක්. වේදනාව හදාගත්තාම වේදනාව ඒ ආකාරයට තමයි එයාට පේන්නේ. ඒක මහ පුදුම දෙයක්. ඒ මිනිස්සයාට එක එක ආකාරයට එක එක එක්කෙනා කරෙහි එක එක පුජ්‍යලයා කරෙහි එක එක ආකාරයට වේදනා තියෙන්නේ. එන එක පුජ්‍යල සංකල්පය. මේ ලෝකේ බාහිර ඇති දෙයක් නෑ. බාහිර කිසිදු ප්‍රශ්නයක් නෑ තිබෙන අධ්‍යාත්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් පැහැදිලි කරලා තියෙනවා. මේ දෙයින් අපිට ධර්මය මතු කර ගන්න පුළුවන්. දුටු දෙය දුටු පමණයි. කාගෙද මේ ස්වභාවය? මේ තමයි සත්‍ය අවබෝධ වූ එකුගේ ස්වභාවය. දුටු දෙය දුටු පමණයි. ආයේ එකේ මොකක්වත්ම ගත්තේ නෑ. අතහැරියෙත් නෑ. අතහරින්න ඕනේ. ඉතින් ගත්තනන්නේ අතහරින්න දෙයක් නෑ. ඇසුදේ ඇසු පමණයි. නිකම්ම නිකම් ශබ්දයක් පමණයි. ගත්තේ නෑ. හරියට අර නොතේරෙන භාෂාවක් වගේ. නොතේරෙන භාෂාවක් ඔබේ කනට ඇසුනහම ඔබට ඒක අත්දැකීමක් වශයෙන් තේරෙන්නේ නැත්නම් ඔය ටීවී නාලිකාවක් හරි රේඩියෝ නාලිකාවක් හරි දාගන්නකෝ. ඔය ජපන් හරි කොරියන් හරි මොකක් හරි තේරෙන්නේ නැති භාෂාවක් වෙන්න ඕන. අහගෙන ඉන්න. ශබ්ද ධ්වනිය පමණයි. ගන්ධයෙන් නෑ, රසයෙන් නෑ. මොනවද මේ මනසේ ස්වභාවය? එතකොට දැන් මේක මේ විශිෂ්ට ධර්මයේ දන්නේ නැති උදවි හිතන්නේ මේක මේ ආසාව නැති කරගන්න තියෙන්නේ රූපය. මේ කෑලි කෑලි කැඩීමෙන් කියලා. කෑලි කැඩි කැඩීමෙන් තව තවත් රූප හැදෙනවා. මේ සුඛ වේදනාව නැති කරන්න දෙන එකම දේ තමයි දුක්ඛ වේදනාව හිතට ප්‍රගුණ කිරීමෙන් කියලා. ඊට පස්සේ අර දිව්‍ය ලෝක යන හිතුව මිනිස්සු අපාය යනවා. හොඳයි, පිළිකුල වඩලා වඩලා වඩලා පිළිකුල් සහගත මනසේ මිය ගියොත් කොහෙද උපදින්නේ? මලකුණක අනිවාර්යෙන් පණුවෙක් වෙනවා. හේතු ඇයි? ඇයි තමන්ගේ විඥානේ තියෙන මලකුණුනේ. ගෝවෘතය පුරුදු කරන කෙනා කොහෙද යන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, ඔබ ගොනෙක් කියලා උපදී. ඇයි ඔබ ඔළුවේ ඉන්නේ? ගොඩක් නිසා, ආත්මෙම ගොඩක් වෙන නිසා. සුනක පුතය පුරුදු කරන කෙනාගෙන් අහුවාම ඔයා කොහෙද උපදින්නේ කියලා, ආ සුනකෙක් වෙලාම බල්ලෙක් වෙලාම උපදින්. ගතියට අනුවයි චුතිය, චුතියට අනුවයි ප්‍රතිසන්දය. ඒ නිසා අපි යම් යම් කරුණ, එහෙමනම් මේ පිළිකුල වගේ දේවල් යම් යම් අවස්ථාවවලදී බුදුහාමුදුරු පෙන්නලා නැද්ද? පෙන්නලා තියෙනවා. ඒ අදාළ රෝගියාගේ රෝග ස්වභාවයට අනුව තමයි ඒ දේවල් ඒ අවස්ථාවේදී තීරණය කරන්නේ. එහෙම නැතුව ඒක දිගට ඒ මනුස්සයට වඩන්න හරි ප්‍රකට කරන්න හරි දුන්නු කාරණයක් නොවේ. ඒක අපි හොඳට තේරුම් කරගන්න ඕන. ඒක හරියට ඒ ප්‍රමාණය ඉක්මවා ඒ කටයුත්තෙහි නියලුනොත්, කටයුතු කරොත් Tamante ඒක විසක් වශයෙන් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ සර්ප විසට දෙන බෙහෙත නිකම් මිනිස්සෙකුට දෙන සර්ප විස නැති කෙනෙකුට මොකද වෙන්නේ? විස වෙනවා, යම් මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි සර්පයෙක් කියලා මේ සර නැති සතෙක් කාලා සර සතෙකුට දෙන බෙහෙතක් දුන්නොත් එයා මේ දෙනවා. ඒකෙන් එයාට ඒක ඇලර්ජි බවටපත් වෙලා එයාට ලොකු අසාත්මිකතාවයක් ඇති කරනවා. එනිසා යම් යම් පුජ්‍යලයන්ට යම් යම් අවස්ථාවන්වලදී ඒ පුජ්‍යලයෝ ඒ දෙයින් කඩා වෙන් කර ගැනීම සඳහා සොහොනට යන්න කියලා කියප අවස්ථා තියෙනවා බුදුහාමුදුරුවෝ. එහෙම කියන්නත් වෙන, අපිත් කියන සමහර අයට. අපිත් කියන මිනිස්සුන්ට ජීවිතේ ටිකක් තේරෙනවා. ගිහිල්ලා බලන්න තමන්ගේ හිත මේ පාලනය කරගන්න මේ මිනිස්සු රුව කපන තැනකට ගිහිල්ලා බලන්න. හැබැයි ඒක ඒක බලන්න කියන්නේ අධික ලෙස පාලනයක් නැති මානසික ස්වභාවයන් තිබුණොත් පමණයි. එහෙම නැතු ඒක සාමාන්‍ය විසකර කෙනෙකුට දුන්නොත් එහෙම ඒක හානිකර දායක පැත්තකට යන්න පටන් ගන්නවා. ඒ නිසා අපි කල්පනා කරලා බලන්න ඕන මේ අර සාමාන්‍යයෙන් පවතින මිනිස්සුෙකුටත් එවැනි මානසිකත්වයක් ඇති කිරීමෙන් ඒ මිනිස්සයා මානසික ප්‍රබෝධයකට, ශාන්තියකට, සහනයකටපත් වෙනවද? එහෙම නැත්නම් අසහනයකටපත් වෙනවද? නිතරම වෛද්‍යවරයෙක් දවසට 3 සැරයක්, 4 සැරයක්, 5 සැරයක් බලමින් ඇයි නිතරම ඖෂධ දෙන්නේ? මෙයාගේ හද ගැස්ම ගැහෙන්නේ කොහොමද? මේ බෙහෙත ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා. නමුත් අපි ඉන්න භාවනා උපදේශකයෝ වැඩේ කරනවද? නෑ, මෙන්න මේ භාවනාව කරන්න කියලා මාධ්‍යෙන් කියනවා. කිව්වම අර මිනිස්සය අර කඩුවෙනුත් වැඩියෙනුත් අනේක විදියට ඔබ සිද්ධ කරගෙන සමහරලාට ඒ දෙයින් එයාට අපත්‍තිකර ස්වභාවයක් ඇති කරගන්නවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී ඒ සමස්තය පිළිබඳව දෘශ්‍ය දෘෂ්ටිගත නොකර පින්නතුන්ට මනාකොට පැහැදිලි කරලා දෙනවා මේ සමස්තයේ තිබෙනා වූ යථාර්ථය පිළිබඳව. සුභාර්ථයේ යථාර්ථයක් දන්නෝ, දුක්ඛාර්ථයේ යථාර්ථයක් දන්නෝ, පිළිකුලේ යථාර්ථයක් දන්නෝ, ලස්සනේ ප්‍රී මනාපයේ තියෙන යථාර්ථයක් දන්නෝ. මේ දෙකම මනෝභාවය. අප්‍රසාදේ කියන්නේ මනෝභාවය, ප්‍රසාදේ කියන්නේ මනෝභාවය. එතකොට අපි මනෝභාවයන් වලට හසු වෙන්න දෝන? මනෝභාවයන් අත්හරින්න, මනෝභාවයන් අත්හරින්න. සැබවින්ම අත්හරිනවා කියන්නේ ඔබේ ඔළුවේ ප්‍රයෝජනය ගන්න අවශ්‍ය නැහැ. එතකොට සැබෑ ලෙස අත්හැරී යෑම ඔබේ ඔළුව සම්පූර්ණ නිදහස්. මේ ඔළුවේ වෙහෙසකාරීත්වය ඇති වෙන්නේ මෙන්න මේ න්‍යාය නිසා. මොකද්ද? එසේ නොවේ මෙසේ වේවා. ඔළුව දැඩි පීඩනයකට පත් වෙන්නේ එසේ නොවේ මෙසේ වේවා. දැන් බොරුවක් කරලා බොරුව අහු වෙන්නේ නැති වෙන්න ඕනේ කියලා හිතන මනුස්සයට ඔළුව කැක්කුම් හැදෙන්නේ ඇයි? හොරකමක් කරලා මේ හොරකම අහු වෙන්න හොඳ නැහැ කියලා හිතන මිනිස්සෙට ඔළුවේ කැක්කුමක් හැදෙන්නේ ඇයි? එසේ නොවේවා මෙසේ වේවා. ඒ කියන්නේ එසේ තමයි සිද්ධිය, ඒ වුණාට මේක අසු නොවේවා. ඈ ඊමම වෙලාසෙනින් මේ පොත අස්සම් කරලා ගෙදර ගියා. හැබැයි උනාට පොස්ටාදේක හසුනෝ වේවා කියලා කෙනෙක් හිතනවා. වෙලාවට කලින් වැඩ පොලෙන් ගියා. දැන් හසුනෝ වේවා කියලා ඉස්සරහට ඉන්න මෙයාට ඔලුවේ කැක්කමක් ඇති වෙනවා. එසේ නොවේවා මෙසේ වේවා. එතෙන් භාවනාවේදීත් ඔබට ඔලුවේ කැක්කමක් ඇති වෙනවා. මොකද්ද? එසේ නොවේවා මෙසේ වේවා. කමක් නැහැ. ඒ පරේෂණ ගමනේදී යම් යම් අඩුලුණුකම් ඇති වෙනවා. අඩුපාඩුකම් ඇති වෙනවා. ඒකට අපි කියන්නේ කිසිවෙක් ආරම්භයේදී අයන්න ආයන්න හරියට ලියපුවා නෙමෙයි අපි. ඇදේට ලියලා තමයි හරියට ලිව්වේ. ඒ නිසා අඩුවක් නැවි කාටවත් ඉස්සරහට එන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ අඩුපාඩුකම් මැදින් තමයි ඉස්සරහට එන්නේ. බලන්න තමන්ගේ ගැටලු තමන් බලන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ පීඩාකාරී තත්ත්වයන් තමන් තේරුම් ගන්න උත්සාහ කරන්න. තමන්ගේ පීඩාකාරී තත්ත්වයන් සම විටම දුරු කරන්න. නිදහස් කරන්න. පීඩාකාරී තත්ත්වයකට හේතු වෙන හේතුකාරකයේ සොයා ගන්න. ඒ හේතුකාරකය අයින් කරගන්න. වයර් එකක් අල්ලගෙන ඉන්න මනුස්සයට ඔන්න කරන්ට් එක තියෙන වයරයක් අල්ලන් ඉන්න මනුස්සයට කරන්ට් එක වදිනවා. එයා මොකද කරන්නේ? අතහරිනවා. රත් වෙච්ච භාජනයක් අල්ලගෙන ඉන්න මනුස්සයාගේ අත පිච්චෙනවා. මොකද එයා කරන්නේ? අතහරිනවා. දුර්ගන්ධයක් ගේ ඇතුළේ තිබුණොත් එහෙම ඇති දෙයක් ඔන්න දුර්ගන්ධය හමනවා. වාම මේක ඉවත් කර. යමද්ද දුක මහණෙනි, ඒකට තියෙන ඡන්දය, ඒකට තියෙන කැමැත්ත දුරු කරන්න. ඒ අඥාන මිනිසයා කොයි වගේද දන්නවද? මේ දුකේ වෙලෙන්නේ පළඟට යාවාගේ. බඹරු වාගේ. දැන් පළඟටියේ ස්වභාවය මොකද්ද? ඒ මනුස්ස ඒ සතාව පිච්චෙනවා. කකුල් පිච්චෙනවා. ඒත් ඉන්නේ ආයි දූල ගිහිල්ලා අරගෙන තියෙන අර ගින්දරට තියෙන ආසාවට ආයි පයින්නවා. ආයි පයින්නෙට ආයි පිහාට පිච්චෙනවා. ආයි පොඩ්ඩක් හරි ගිලෙන්න පුළුවන් නම් ගිහිල්ලා ඉවරලා අරකට. දැන් අපි බැලුවොත් එහෙම රාත්‍රී කාලෙදි ඉස්සර තිබුණු ඔය පෙට්‍රෝල් ලාම්පු මෙයා බැලුවොත් ඒ ලාම්පුව ළඟ විශාල සත්ව ප්‍රමාණයක් පැරණා. ඒ සත්තු එක්කෙනෙක්වත් මේ හසු කරගෙන ගිහිල්ලා මරපුවා නෙමෙයි, ඒ සත්තු විසින්ම ඇවිල්ලා ඒ විදුලියේ හැපීම නිසා ඇති කරගන්න මරණයක් ඇතර තියෙන්නේ. මේ සත්වයත් එහෙමයි කියනවා. එහෙමනම් මේ ලෝකේ ඔවුන්ගේ ජීවිතේ විනාශ කරගන්නේ ඒ සත්වයාමයි, වෙන කවුරුවත් නෙමෙයි. ඇයි එහෙම විනාශ කරගන්නේ සත්වයා? අවිද්‍යාව පත්‍ය සංඛාර, අවිද්‍යාව පහළ නොවීම. සැප විඳින්න තියෙන මාර්ගය මේ ළඟම ධර්මයේ තියෙද්දි මිනිස්සු සැප හොයාගෙන කාන්තාරවල දුවනවා නේද? මෙහි කාන්තාව දස ලක්ෂයක් විතර පිටරට කාන්තාරවල වල වැඩ කරනවා කියන්නේ මොනවද මේ සැප විඳින්නලු? හැබැයි ඒ ගියපු අයගෙන් 180ක් 90ක් ගේම ජීවිතේ සැප බවට පත් වුණාද, දුක බවට පත් වුණාද? දුක බවට පත් වුණා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ මොලේ පිහිටන්න ඕන තැන පිහිටලා නැතිකම නිසා. නිසි තැන පිහිටන්න එපා. ප්‍රායෝගිකව බලන්න, ගණන් හදලා බලන්න හැකියාවක් තියෙන්න බෑ. හම්බෙන ආදායමත් එක්ක, යන වියදමත් එක්ක, Tamanට සිදුවෙන පාඩුවත් එක්ක ගණන් හදලා බැලුවාම රුපියල් 40,000කට පිටරටක මේ බලන් හොදලා වැඩක් තියනවද? ඒසයි ගොල්ලන්ගේ මොලේ පිහිටන්න ඕන තර මොහොතල නැහැ. නමුත් ඒ සමහර අය නම් අනේ අපායට උනත් කමන්නේ යන්න ඕන මේ ගෙදර මිනිස්සෙකින් බේරෙන්න කියලා. ගෙදර මිනිස්සෙකින් බේරෙන්න සඳහා පිටරට ගිහපු කාන්තාව ගොඩාක් ඉන්නවා. අපිට ඔය කතා කරලාම කියන හාමුදුරනේ මං ආවේ මේ රට යන්න ඕන කමට නෙමෙයි මේ අපේ මිනිහා බීලා එනවා ඒ ගන්ධස්කාරයෙන් බේරෙන විදියක් නෑ මං ඒකයි ආවේ කියලා. ඒක ඇත්ත කතාව නේ. මෙලෝ සතෙකුට බල්ලෙකුටවත් ළඟ ඉන්න බැරි මට්ටමට තමන්ගේ මනුස්සයා බීලා එනකොට ඒ මනුස්සයා දුවනවා අපායට. හරි නමුත් අපි තේරුම් කරගන්නට ඕනේ අපිට නිවැරදි සැපේ තියෙන ධර්මය තුලයි ධර්මය ළඟයි. ඒ නිසා ඕන හේ ඉඳගෙන ධර්මය අහනවා ඒ ගැන සන්තෝෂයි. මොකද ඕන් නැත්තම් මෙහි ඉඳගෙන නම් මේක කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මෙහි වැඩි කාර්ය බහුලත්වය වැඩි කරගෙන තියෙන. දැන් ගොඩාක් හාමුදුරුවන්ටත් එහෙමයි. උන්වහන්සේටලාට විවේකයක් තියෙනවද කියලා අහුවම නැහැ. වැඩි ගමේම මගුල් ගෙවල්, ගමේම අවමගුල් ගෙවල්, ගමේම ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා. දැන් අපිටත් කතා කරනවා. අපිත් ඒ මැත්තේ අනේ අරය තරහවේ. තරහ වෙන අය තරහ වෙන්නේ. දැන් ඒකට බයට යන්න කරන්න ඕන දෙන්නේ. තමන්ගේ කාර්ය බහුලත්වය තමන්ට අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් තමන් හදන්න ඕනේ. එවිට තමන්ගේ වේදන් අසත් තමන්ට අඩු වෙනවා. තමන්ට ඊළඟට තමන් උපය ගන්න දේ ලැබෙන දේ තමන්ගේ ජීවන ස්වභාවයට හොඳටම ඇති. කවුරුත් පිනේ කියන නිසා දෙන්න ඕනේ නැහැ. කවුරුත් ආධාර දෙනවයි කියන නිසා දෙන්න ඕනේ නැහැ. කවුරුත් තරහ වෙනවයි කියන නිසා දෙන්න ඕනේ. තමන්ට හිතුනොත් තමන් දෙන්න, තමන් දෙන්න ඕනේ නැහැ කියලා හිතුනොත් දෙන්න දී ඉන්න. තමන්ට හැකියාවක් තියෙනවා දෙන්න, බැරි නම් නිකන් ඉන්න. ඒක විද්‍යාත්මක පදනමකට ආවහම ඒක කිසිම වරදක් නැහැ. ලෝක මායාවට කිසි දෙයක් කරන්න උවමනාවක් නැහැ. පස්සේ තියෙන මේ ලෝකේ හොඳ කෙනෙක් වෙන්නනේ හැමෝම හදන්නේ. වෙන්නේ මොකද්ද? හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරන තැන වෙන්නේ මොකද්ද? නරක කෙනෙක් නිර්මාණය වෙනවා. කවුරු නරක කෙනෙක් වෙන්න උත්සාහ කරන මනුස්සයෙක් අපිට හම්බෙලා නැහැ. හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ හොඳ කෙනෙක් වෙන්න. හොඳ පුරවැසියෙක් වෙන්න. වෙලා තියෙන්නේ මොකද? නරක කෙනෙක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සැබෑ හොඳ යා තෝරගන්න දන්නේ නැහැ. ලෝක සම්මතයෙන් ඒ සැබෑ හොඳ තෝරන නිසා. සැබෑ හොඳ තේරුම් ගන්න නම් තමන්ගේ අධ්‍යාත්මයට තමන් ගිලෙන්න ඕන. සැබවින්ම හොඳ නරක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ අධ්‍යාත්ම තුළ ආත්ම සංවේදීව තමන් උපමා කරගෙන දකින තැන පමණයි. තමන්ගේ වේදනාකාරී මනස නිදහස් කරන්න. යමක් වේදනා දෙනවා නම් එතනින් අපිට අදහස් වෙන්නේ එතන අපි යම් කිසි ඇලීමක් ගැටීමක් තියෙනවා. යමක් වේදනා දෙන්නේ නැත්නම් ඒ සම්බන්ධයෙන් අපි ඇලීමක් ගැටීමක් නැහැ. මනස ඉක්මවන්න ඕන. කොහොමද මනස ඉක්මවන්නේ? දැකීම අවසන් කිරීමේ. දකින්න බෑ කියලා තේරුම් කර ගැනීම මේ ලෝකේ දැකලා ඉවරයක් කරන්න බෑ කියලා තේරුම් ගන්න තැන තමයි දැකීම අවසන් කරන තැන තමයි මේ ලෝකෙ නිදහස් වෙන්නේ. විඳීමෙන් නිවන් සැපේ සොයා ගන්නට බෑ. විඳීම අවසන් කරන තැනයි නිවන් සැපේ සොයා ගන්න. ක්‍රියාවෙන් නිවන් සැපේ හොයා ගන්න බෑ. ක්‍රියාව අවසන් කරන තැනයි නිවන් සැපේ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවන එක මහත්මනේ කියලා ස්වාමීනි දෙපයින් නිවන් පුරයට යන්න පුළුවන්ද කියලා අහුවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා බෑ, නිවන් පුරයට යන්න බෑ, දෙපයින් නිවන් පුරයට යන්න බෑ. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ, අහසේ පිය සටහන් නැත. ඒ වගේම ශ්‍රමණයෝද පිය සටහන් සහිතව දකින්න බාහිර ලෝකයෙන්, බාහිර ස්වરૂපයකින් බෑ. මේක හරි ගැඹුරු සංකල්පනාවක්. බාහිරින් විමසන්නේ, බාහිරින් කටයුතු මේ පැහැදිලි කරන්නේ. අහසේ පා සටහන් නැත ශ්‍රමණයෝද එලෙසේ කියන වචනයයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට ශ්‍රමණයා කියන්නේ කවුද? තමන්ගේ මනස හදාගත්ත අය. මනස සංසුන් කරගත්ත අය, අවබෝධ කරගත්ත අය ශ්‍රමණ. මනස නැති කරගත්ත කෙනෙක්. එහෙම නැත්නම් චේතෝ විමුක්තියක් ඇති කරගත්ත කෙනෙක්. එයා මනස දුරු කරපු කෙනෙක්. ඔයාට මොකද කරන්න තියෙන්නේ? මනස අල්ලගෙන ඉන්නවා. මනස දුරු කරන්න. ශ්‍රමණ. එයාටයි ශ්‍රමණය කියලා කියන්නේ. මනස දුරු කරලා. මනස දුරු කරලා ඉන්න ඕනම කෙනෙක් ශ්‍රමණ. ශ්‍රමණ. ලෝකෝත්තර ඥාන දර්ශනය ඇති කරගත්තාම මේ ලෝකෝත්තර ඥාන දර්ශනයට අනුකූල වූ අනුගත වූ ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ ප්‍රකට වීම තුළ, ඒ ප්‍රගුණ වීම තුළ ධර්මයේ ඇසීමේදී ඒ ප්‍රකට වෙනවා, ප්‍රගුණ වෙනවා. ධර්මයේ මෙනෙහි කිරීමේදී ඒ ප්‍රකට වෙනවා, ප්‍රගුණ වෙනවා. තවන්න පුළුවන්කම තියෙනවා ඉන්ද්‍රිය භාවිතාවක් කරන්නේ නැතුව ජීවත් වෙන්න. ඒකට කියන්නේ ඉන්ද්‍රිය විශ්ේ ඉක්මවා ජීවත් වෙනවා කියලා. ඉන්ද්‍රිය භාවිතාවක් නැහැ. ලෝකේ දකින්න ඉන්ද්‍රිය භාවිතාවක් නැහැ. කල්පනා කරන්න ඉන්ද්‍රිය භාවිතාවක් නැහැ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ ඉන්ද්‍රිය භාවිතාවක් නැතුව දැක්මක් තියෙන්න පුළුවන්ද? ජීවත් වීමක් තියෙන්න පුළුවන්ද කියලා. ඒක තමයි විශිෂ්ට ඥානයක් කියලා කියන්නේ. මේකට ඒකයි අධිචිත්ත අධිඥාන කියන්නේ. ඒකයි ලෝකෝත්තර ඥානයක් කියන්නේ. ඒකයි ඉන්ද්‍රිය භාවිතයක් නැත. කන්ට්‍රෝල් එකක් මෙහෙම මොන පාලනයක් නැහැ. රැක ගන්න දෙයක් නැහැ. රකින්න දෙයක් නැහැ. රැකෙන්න දෙයක් නැහැ. මොකද ඉන්ද්‍රිය භාවිතාවක් නැති නිසා. දැන් ඔබට තියෙනවනේ නේ, රකින්න දේවල් තියෙනවා, රැක ගන්න දේවල් තියෙනවා. සියල් අත්හල කියන්නේ එකයි, අරහත්. ඒ කියන්නේ ශේෂයක් කොටසක් තබා ගන්න කෙනෙක් නෙමෙයි. මේ හරය, මේ කොටස කිසිදු හරයක් මේ ලෝකේ නැත කියලා අවබෝධ කරගන්න කෙනා තමයි අරහත්. දැන් හරයක් අපි ගන්නවනේ නේද? මේක මේ ආකාරය කියලා ඒ හරය ගන්නවා. මේක මේ ආකාරය. කිසිදු හරයක් නැති වගේ. එහෙමනම් මේ හරයක් ගත්තහම මොකද අපිට දැනෙන්නේ? ඒ හරය වේදනාකාරීව දැනෙනවා. ඒ හරය වේදනාකාරීව දැනෙනවා. මොනවද අපි ගත්ත හරය? මෙන්න අපි ගත්ත හරය. මේ ඉන්නේ මම. ඕන්න හරය. මේ මගේ අදහස. ඕන්න හරය. මේ ඉන්න මගේ ආගම. ඕන්න හරය මේන්න මගේ ජාතිය ඕන්න හරය මේන්න මගේ භාවනාව ඕන්න හරය සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් නැති නිවන් පුරයට වැදුණු කෙනෙකුට කර්මයක් විපාකයක් නැත. අරහත්ත්වය එහෙම නැත්තම් නිවන් දකින්න තුරු මේ කර්ම විපාක පස්සෙන් එනවයි කියලා තියෙනවා මිසක් නිවන් දැක්කට පස්සේ එනවයි කියලා නැහැ. ඒතකොට ජීවත් වෙලා ඉද්දිම නිවන් දැක්කට පස්සේ කර්ම විපාක එන්නේ නැහැ. ඒව කර්ම විපාක කෝණයෙන් පස්සේ අටුවා අය ලිව්වට හැබෑ தත්ත්වය තමයි බුදුහාමුදුරන්ගේ සිත අරිහත්ත්වයේ සිත දන්න කෙනෙක් දන්නවා පැහැදිලිවම කර්ම විපාක දෙකම නෑ. කර්මයේ ඉක්මවා ලෝකේ කටයුතු කරන්නේ පින්පව් දෙකම නැසලා ඉන්නේ. මහන්සේට කර්ම විපාක හේතු වෙන්නේ මේ කාරණා වෙන්නේ. දැන් අපි වැස්සට තෙමෙන්නේ කර්ම විපාක හේතුවෙන්ද? තෙමුණාම හිඹිරිසාව හැදෙන්නේ කර්ම විපාක. ඒක බාහිර කර්ම විපාක කාර්යයක් වෙන්න පුළුවන්. නමුත් චේතනා කර්ම විපාක කාර්යයක් නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. අඟුලිමාලට ගල් වලින් පහර දෙනකොට අඟුලිමාල ඇවිල්ලා පස්සේ මේ පරාගෙන කිව්වා ස්වාමීනි මට මේ පොඩි උන් ගල් වලින් ගහනවා පිණ්ඩපාත ගියාම කියලා. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම විමසුවා. අඟුලිමාල මේ හදවතට විමසුවා. ඔබ ඒ කාලේ ඇඟිලි කපනකොට ඔබ දැනගෙන හිටියද ඒක වරදක් කියලා? ඒකෙන් වැළකුණාද වරදක් කියලා තේරුම් අරගෙන? සමහරවිට වරදක් කියලා තේරෙන්නේ නැති නමුත් වැළකුන්නේ නැහනේ. කියන ස්වාමීන් වහන්සේ මම වරදක් කියලා තේරුම් අරගෙන ඒ කාලේ මම වැළකුනේ නැහැ ඒකේ. පසුව දැන් ඔබ ඇඟිලි කපනවාද? දැන් ඇඟිලි කපන්නේ නැහැ. ඇයි? දැන් මම ඒක වරදක් කියලා තේරුම් අරගෙන ඒකෙන් වැළකුණා. එහෙනම් ඒ ළමයි තුත් ඔක වරදක් කියලා තේරුම් ගත්ත දවසින් ඔබට ඒකෙන් වළකී කිව්වා. ඒගොල්ලොත් ඒකේ වරදක් කියලා තේරෙනවා. එහෙමනම් ඔබට තියෙන එක වරදක් කියලා ඒගොල්ලන්ට තේරුම් කරලා දෙන එක විතරයි. ඒ නිසා සියල්ලටම කර්ම විපාක මේ සම්බන්ධ කරන්නේ අතිශයින්ම ධර්මය පිළිබඳව නොදන්න පිරිසක්. පුජ්‍යලේකට ආපදාවක් ඇති වෙන්නට පුළුවන් ආකාරයේ හේතු සාධක අටක් තියෙනවා. එයින් එක කාරණයක් පමණයි කර්ම විපාක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේලාට කර්ම විපාක, රහතන් වහන්සේලාට කර්ම විපාක පැමිණෙන්නේ නැහැ. මේ බෞද්ධ සමාජය තුළ මේක කිව්වට තේරුම් ගන්නෙත් නැහැ. කිව්වහම අපිත් එක්ක වෛර බැඳින ස්වභාවයකුත් තියෙනවා. මොකද බුදුහාමුදුරන්ට කර්ම විපාක දුන්නේ නැහැ කිව්වහම උන්වහන්සේට ගෞරවයක් ඒක. ඒක උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පෙන්නන දෙයක්. නමුත් අපේ අය කියන්නේ බෑ බෑ එහෙම බෑ දෙන්නම ඕන බුදුහාමුදුරන්ට කර්ම විපාක. ඈ ඒර්ථ විපර්යාස නිසා, පර උපක්‍රම නිසා, විසම පරිහානය නිසා, පරිහරණය නිසා, සන්නිපාත රෝග නිසා ආදී වශයෙන් ඕනම කෙනෙකුට විපත සිද්ධ වෙන්න පුළුවන්. කර්ම විපාකම නේද? වුණක් රෝගයක් පැතිරලා යනවනම් නේද? අපි එහෙම තියෙන්නේ යම් යම් රෝග තියෙන ගුවන් යානාවල ගිහම ඒ රෝගය ආයි හැදෙනවා අනිත් අයට සියලු දෙනාට. කර්ම විපාක නෙමෙයි. සුනාමියක් ආවා අපේට 30,000ක් විතර නැති වෙලා යනවා. කර්ම විපාක නිසා නෙමෙයි. ඒ නිසා පරිස්සමෙන් කටයුතු කරන හැමදේම කර්ම විපාක නෙමෙයි. අපි පරිස්සම් වෙලා කටයුතු කරන්න ඕනේ කියන එක. ඒක වැදගත්. පුජ්‍යලයක් නැති තැන කාටද කර්ම විපාක දෙන්නේ? වෙනස තියෙන්නේ බුදුහාමුදුරුව තමන්ගේ අසකරණාසේ දිව ශරීරය මම මගේ ආත්මය මම පුජ්‍යලයේ බුදු කෙනෙක් කියලා අරගෙන තිබුණද? අරගෙන තිබුණ නැහැ. ඉතින් කොහොමද කර්ම විපාකයක් කියන්නේ? එතකොට බඩේ කැක්කුම ඇදුනට මේක මගේ බඩේ කැක්කුම වෙනවද? ඒක මගේ බඩේ එකක්ම නේ, ඒක එක්කම තියෙන බඩේ විතරයි. දැන් අපි ඒක මගෙත් වෙනවනේ. ඔළුවේ එකක්ම හැදුනහම ඒක මගේ ඔළුවේ එකක්ම වෙනවා. බුදුහාමුදුරන්ට මගේ ඔළුවේ එකක්ම වෙන්නේ නැහැ, ඔළුවේ එකක්ම විතරයි. ඒක මගේ ඔළුවේ එකක්ම නෙමෙයි. ලාභයක් වුණාම මගේ අලාභය, අලාභයක් වුණාම මගේ අලාභය. බුදුහාමුදුරන් වහන්සේලාට ඒ බාහිර ස්වභාවයක් විතරයි අධ්‍යාත්මික කිසි සම්බන්ධතාවයක් නැහැ. කර්මශය කළා. බුදුරජාණන් වහන්සේ දන් දීපු විදියට බුදුහාමුදුරන්ට හම්බුණා නම් එහෙම, එහෙම නැත්නම් ඒක ප්‍රාර්ථනා කළා නම් එහෙම නේද? අපි මේ ගොඩාක් මේ දම් පිංකම් කළා එහෙම කොහොම කරන්නේ මේ භව භෝග සම්පත් ඇතිව නේද? කුසගිනි නැතුව, විපාසය නැතුව, දෙපා වෙහෙස නැතුව හරි සුවපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන එකනේ. නමුත් බලන්නක බුදු කෙනෙකුගේ ප්‍රාර්ථනාව ඒක නෙමෙයිනේ. මගේ දෙපය වෙහෙස වෙන්න ඕන. ඈ මට අද බණ කියන්න මෙච්චර ප්‍රමාණයකට ඕන. මේ ශාසන ධර්මයේ මෙතෙක් කාලයක් පවතින්න ඕන. ලෝක සත්වයාගේ යහපත පිණිස. ඒකයි. දැන් මට එක මහත්මයෙක් හම්බුණා, හරි බුදු මහත්මයෙක්, ඒ වගේ ප්‍රාර්ථනාවක් කරපු තව මහත්මයෙක් මට හම්බුන්නේ නැහැ. එක මහත්මෙක් කියන ස්වාමීනි, මම බුදුරජාණන් වහන්සේට වැඳලා මම ප්‍රාර්ථනා කරන්නේ එක දෙයයි. මොකද්ද? ස්වාමීනි මම පුළුවන් තරම් කාර්ය බහුල මිනිසෙක් කරන්න. ඔබ ජීවිතේට කියනවද කවදාවත්? කැලණි විහාරෙට ගිහලා, රුවන්වැලි සෑයට ගිහලා, කිරිවේර ළඟට ගිහලා වැඳලා කියන්නේ ස්වාමීනි මම පුළුවන් තරම් කාර්ය බහුල මිනිසෙක් කරන්න. මහපුදුමයි. පුදුම මිනිස්සේ. එයාගේ මම මෙච්චර සේවක සංඛ්‍යාවට රස්වා දීලා තියෙනවා. ඒ මිනිස්සු පෞල් මිනිස්සු දහස් ගාණක් මේ මගේ ඒ රස්සාවල් නිසා බඩපුරව ගන්නවා. මට ඒකෙන් පිසිද්ධ වෙනවා. මම මේ ව්‍යාපාරයක් කිරීම සඳහා මහන්සි වෙනවා. මේ මම ජීවත් කරවන පෞල් දහස් ගාණක්. මිනිස්සු දහස් ගාණක් ජීවත් වෙනවා. මේකේ මන් දැහැමි යහපත් උත්තුංග සිතුවිල්ලක් ඒ මනුෂ්‍යයාගේ සාර්ථකත්වයට පදනම් කරගෙන තියෙනවා. ඉතින් අපේ ජීවිතවලට ගන්න පුළුවන් හොඳ ආදර්ශ. ධර්මයේ ඔබේ ඉන්ද්‍රියන් අතර නැහැ. ඉන්ද්‍රිය දැනීම අතර නැහැ. ඉන්ද්‍රිය සංවේදීතාව අතර නැහැ. දැනමුත ඔබ හොයන්නේ ওই ඉන්ද්‍රියන් කියන මල්ලරිය මල්ල අරගෙන මේ මල්ලනේ හොයන්නේ මේක නිවන. ඔන්නෝට ඉංගියක් ලබා දුන්නා ওই මල්ලේ ධර්මේ නැහැ කියලා. දැන් ඒ දෘෂ්ටි ටිකක් අඩු වෙන්නේ නැති. නැත්තම් පෙරලගෙන පෙරලගෙන පෙරලගෙන හොයනවා හොයනවා ඒ කොහේ නැහැ. නේද? අපි අඬුවක් හරි ඔය මොනවා හරි කෑල්ලක් හරි ඔය ආවල් මල්ලි තියලා ගුවාම එන්න හොයනවා හොයනවා හොයනවා. ඔව් තව එක්කෙනෙක් ඇවිල්ලා කියන ඕක කොහේ නැහැ, මෙන්න මෙහෙ තියෙනවා මේ අඬුව, මෙන්න මෙහෙ. ඊපස්වහම යන අතර කරන ඒ වාගේ ඔබටත් කියන්න දෙන්නේ ඔබ ඔය පෙරලගෙන හොයන මල්ල ඇතුළේ නම් ධර්මේ නෑ, නිවන නෑ. තියෙන්නේ ඉන්ද්‍රියන් වලින් පරිබාහිරව. ඉතින් අපි ඉන්ද්‍රියන් වලින් පරිබාහිර දෙයක් කොහොමද ස්පර්ශ කරන්නේ? අන්න ඒ නිසා තමයි අපිට අවශ්‍ය කරන්නේ අධිචිත්ත අධිඥාන කියන එක. ඉන්ද්‍රියන් සියල්ල නිමාලනවා සමගම මේ මිනිස් බුද්ධියේ සුවිශේෂී ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙනවා. ආරම්භ වෙච්ච ගමන් අර අධිචිත්ත අධ්‍යාන ඒ විශිෂ්ටත්වයට තමන්පත් වෙනවා. සිතිවිලි නතර කරන්න අවශ්‍ය නැහැ. බාහිර සිතක් තියෙනවා, කාය විඥානික ස්වභාවයක් තියෙනවා. එහි යම් යම් දේවල් අපි විසින් අපි මතකයට ලබා දීලා තියෙන ඒවා වරින් වර මතක් වෙන්න ඕන. නමුත් ඒ සියල්ල ඉදිරියේ තමන් දාර්ශනිකව තමයි සිට ගන්න ඕන. දැන් මම ඔකට උදාහරණයක් කියන්නම්. ඔබ නගරයක් මැද ඉන්න ඉහළ මහලකට වෙලා පහළ ඔබ දකින්නවා විවිධ වර්ගයේ හැඩේ වාහන, කාර්, යාන, වාහන, ජීප්, ලොරි, ට්‍රැක්ටර්, බක්කි ඔක්කොම යනවා. ඔබට ප්‍රශ්නයක්ද? හරිම සරලව ඉන්නවනේ. හැබැයි ඒ අතර ඔබ පොලිස් කාර්යයක් වුණොත් එහෙම අන්න ඉරකපල ගියා. අන්න අර මිනිස්සයා කහිරි ඉස්සර ගලා. අන්න අරයා කහිරි උඩ නතර ගලා. අර මිනිස්සයා පුප්පගෙන යනවද නැද්ද හැමතැනම? ගිහිල්ලා ගිරිය පුප්පන් කෑ ගහනවා. එහෙම නැත්තම් අල්ලලා තරහෙන් ඉලියන. වැඩි කතා කරොත් දෙකක් ගහනවා. ඒ නිසා ඔබ ඇත්තටම පොලිස් කාර්යයක් නේද? ඔබේ මනස තුල ඉල්ලාසෙ. මමත් ඉස්සර එහෙමයි. මම මනස තුල ලොකු පොලිස් කාර්යයක් කියලා හිටියා. ලොකු වැඩකාරයෙක්. හරි සර පොලිස් කාර්යයක් නිකන් නෙවෙයි. එනනම් ලියම් පොඩි පොලිස් කාර්යයක් ඉන්නවා සමහර සර්ව පොලිස් කාර්යයක් ඉන්නවා. ඒ වගේ සමහර අයගේ මනසේ සමහර අය සර්ව පොලිස් කාර්යයක්. බලනකොට මම අනුන්ගේ වාහන පාලනය කරලා තියෙන ගිරිය පුප්පන් අවසානේ බලනකොට මගේ පෙට්‍රල් පිච්චිලා නිකක් අපරාධයක්. පස්සේ මං පොලිස් ඒ ස්ථානාධිපති කෙනෙන් ඒ ස්ථානෙන් අයින් වෙලා මං නිකම්ම නිකන් සිවිල් ඇසීම් බවට පත් වෙලා ඉහළ මහලේ ඉඳන් පහළ බලාගෙන ඉන්නවා. දැන් කහිරි උඩ වාහන අතර කරලා දිනවා. අනේ මට තරහ යන්නේ. ඉරි කපාගෙන යනවා කහිරි ඉස්සර කරනවා. මට ප්‍රශ්න නැහැ. හෙඩ් ලයිට් එකෙත් මිනිස්සු වාහන දහවන එක අනේ කවන්නේ. ඌ ගියා පැනලා හේ. ඒම කලර් ලයිට් කඩනකොට වාහන හැප්පෙනවා. අනේ මට ප්‍රශ්න නැහැ. ඉන්ෂුරන්ස් එකෙන් ඇවිල්ලා අනිත් පොලිස් කාර්යය ඇවිල්ලා ප්‍රශ්නේ විසඳනවා. මට ප්‍රශ්නයක් නැහැ. නැහැ අපි උනත් එහෙම නේ පාරේ යද්දි අතන එකක් හප්පගෙන එච්චරයි. හේ මාර හැප්පිල්ලක් නේ එච්චරයි අපිට. අනේ එනකොට ගෙදර මල් පෝච්චිය බින්දලා තිබුණා. හප්පච්චි යන්න අරකන වගේ නෙමෙයි ඒකට කෑ ගහන්නේ. ඒ හේතුව ඒක මගේ ආත්මය. දැන් තේරෙනවා නේද ඔබට වැරදිච්ච තැන? සතුටින් ඉන්න බැරි වෙලා තියෙන, ලස්සනට ඉන්න බැරි වෙලා තියෙන, hina වෙලා ඉන්න බැරි වෙලා තියෙන. ඇයි? පොලිස් කාර්යෙද්ද වෙලා. මේක එකපාරට ඔබට අයින් කරගන්න බැරි වේ. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඔබේ අවබෝධය වැඩි දියුණු කරගන්න, ලබා දෙන්න අධ්‍යාත්මයට අවබෝධය දෙන්න. කොයි වගේද? දරුවෙකුට දෙන උපදේශයක් වගේ. අපි දන්නවා නරක මිනිස්සෙක් ආශ්‍රය කරන්න යනවා. එතකොට දරුවා දන්නේ නැහැ මෙයා එකපාරට මේ ගමට ගිහිල්ලා අච්චි අම්මලාගේ ගමේ, එහෙම නැත්නම් සීයලාගේ ගමේ දරුණු මිනිස්සෙක් එක්ක කතා බහ කර කර ඉන්නවා. ඒ අවබෝධය ලබා දෙන පුතේ පුජ්‍යලතේ කතා කරන්න එපා. යා මේ වගේ කෙනෙක්, යා ගෙදරට එක්කන් එන්න එපා. යා මේ වගේ කෙනෙක්, එයා ආශ්‍රය කරන්න හොඳ කෙනෙක් නෙමෙයි කියලා. අපේ මනසටත් එහෙමයි. අපි විද්‍යාව උපදවල පෙන්වන්න ඕනේ. මේ ධර්මයේ හරහා අපි මනසට කතා කරන්න ඕනේ. මේ ධර්මයෙන් කරන්නේ මේ ආශ්‍රය කරන්න ඕනේ, මේ ආශ්‍රය නොකරන්න ඕනේ කියන ධර්ම පිළිබඳව මනාව පැහැදිලි කර දීමක් කරන්න. ඒ ආකාරයෙන් දවසින් දවස අවබෝධයටපත් වෙන දරුවා ඒ අනුව හික්මෙන්න අපුරුදු වෙනවා. දෙයාර පැත්තෙන් නම් හයියෙන් දුවන්න එපා, ඒ පාරල ඉස්සනවා. අර වැවේ නම් නාන්න යන්න එපා, ඒ වැවේ කිඹුල්ලෝ ඉන්නවා. ඔයා නාන්න ඕන මේ පැත්තේ මේ ඇලෙන්. එයා ඒ වැව මග ඇරලා මේ ඇලෙන් නානවා. පැහැදිලිනේ? ඒ අවබෝධයෙන් ලබා ගන්න එකයි මේ ධර්මයෙන් කරන්නේ. ඒ තුලින් තමයි සැනසීමටපත් වෙනවා. තමාගේ ආත්මය තුළ තමන් ලොකු රජ කෙනෙක්, නිකන් රජ කෙනෙක් නෙමෙයි, යම රජ. හැම කෙනෙක්ම තමන්ගේ අධ්‍යාත්මය තුළ යම රජ්ජුරුව කෙනෙක්. මොකද යම රජ්ජුරුව කියන්නේ? යමකේ කියලා කියන්නේ ධර්මයේ වචනේ තමයි. යම කියලා කියන්නේ මේ මාරු කරනවා. යමකය මාරු කරනවා. එයා මෙතන ඉන්න ඕන, මෙයා මෙතන ඉන්න ඕන. මේක මෙහෙම වෙන්න ඕන, මේක මෙහෙම නොවෙන්න ඕන. ඔයා අතෙන්ට යන්න ඕන, මෙයා මෙතන. ඒ නමින්ම තමයි යම රජුරෝ කියන නමක් තියෙනවා. දිව්‍ය ලෝකෙට යන්න ඕන, එයා අපායට යන්න ඕන. ඉතින් ඔය යම රජුරෝ කෙනෙක් ඉන්නෝ මේ හැම ආගමේම ඉන්නෝ. දෙවියන් වහන්සේ කියන්නේත් ඔය යම රජුරෝ කියන එකටම තමයි. හැම කෙනා ළඟම ඉන්නෝ ඔය යම රජුරෝ. ජීවිතේ පුරාමත් ඔය යම රජුරෝ පාවිච්චි කරනවා. යම රජුරෝ අදහනවා. යම රජුරුවන්ට බැල මෙහෙවරකම් කරනවා. යම රජුරු කියන විදිහට වැඩ කරනවා. බුදුහාමුදුරු කියන විදිහට නෙමෙයි වැඩ කරන්නේ මිනිස්සු. ඒ යම රජුරු කියන විදිහට. බුදුහාමුදුරු හිමියන් සැරේ මතක් කරනවා රහසින් කියනවා, ඔය යම රජුරු ඔච්චර හොඳ මිනිස්සෙක් නෙමෙයි, ඔයාලඟ වැඩ කළාට වැඩක් නැහැ, ඔතනින් පැනලා යන්න. නෑනේ අපිට හොඳට හොඳට මේ padi හම්බ වෙනවනේ. නෑ padi හම්බ වුණාට වැඩක් නෑ, මේ padi ප්‍රයෝජනෙට ගන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා පැනලා යන්න. බෑ බෑ, බඩු මිලත් අඩු කරලා තියෙන්නේ. නෑ ඔය බඩු මිල අඩු කළාට වැඩක් නෑ. ඕක ප්‍රෝඩාවක් ආයි ඕක දිනලා දිනලා මාස 6 ගියපු ගමන් ආයි වැඩි කරනවා. ඕක දෙකක් වෙන්නේ. එහෙම නැත්තම් රුපියල් පල්ලෙහාට වැටුනහම හරි ප්‍රශ්නයක් එන්නේ. එදින නෑ තේරෙන්නේ නෑ. ඉතින් ඔහොම තමයි. මද බුද්ධියනේ සරලයි බුද්ධිය. කවුද? බහිනවා කූඹියා පැණි භාජනයේට. මීල බඩ පුරව ගන්නවා, ගොඩ වෙන්න බෑ. එහි තුලම මිය යනවා. එහෙමනම් මේ ලෝකයේ සැප සොයන ලෝකයේ මිනිසුන් දුක් විඳිනවා. සැප නිසාම වේදනාව විඳිනවා. සැප සොයා දුක් විඳිනවා. සැප නොලබා මිය යනවා. ඒ කියන්නේ අන්ත කතා මොකටද දුක් විඳින්නේ කියලා අහුවම සැප විඳින්නේ. දැන් එක පුතෙක් හිටියා දවසක්, මේ මට දවසක් ඇවිල්ලා මතක් කරනවා, ස්වාමීන් වහන්සේ මේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහනේ කිව්වා. මම හැමමකෝ මිනිස්සෙක් වෙන්න ඕන කිව්වා. මිනිස්සෙක් වෙන්න මම අහුව මොකද්ද මිනිස්සෙක් වෙනවා කියන්නේ? මං හිතුවා මේ බණ භාවනා කරන්න හරි අධ්‍යාත්ම දිනුව නෑ නෑ, ඉතින් ඊට වඩා ඉතින් දිනුව වෙන්න ඕනනේ. මං හිතුවා ඔය දරුවට අර මේ ගයක් තියෙනව නේද? හා ඔව්, ඒ තත්ත දෙකේ හදපු ගේ මට තමයි. හා ගයක් තියෙනවා. මේ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි Tamanda ගයක් නැතිකම. මට ගයක් තියෙනවා. අර ඔයාගේ අර යන කාර් එකත් ඔයාගේ නේද පුතා? ආ ඔව්, ඒ කාර් එකත් මගේ. ආ කාර් එකකුත් තියෙනවා. මේ ගොඩක් ප්‍රශ්න යන්නේ ගොඩක් අය කාර් එකක් තියෙනවා. මේ ඇත්තට කාර් එකකුත් තියෙනවා. රස්සාවක් තියෙනවා නේද? ඔව් රස්සාවක් නම් තියෙනවා. පොඩ්ඩක් පඩි මදි. හරි පොඩ්ඩයි මදි මදි. ඒ කියන්නේ ප්‍රමාණවත් හම්බෙන පොඩ්ඩක් මදි. ඊළඟට මොකද කරන්නේ? මේ ඔක්කොම දාලා ගිහිල්ලා පිට රටක වේටර් රස්සාවක් කරන හෝටලෙක. මොකද කරන රස්සාව කියලා හම වේට. මිනිස්සෙක් වෙන්න තියෙන ආසාව. තමන්ගේ අධ්‍යාත්මය තුල ඇත්තෙම අධ්‍යාත්මික සුවයෙන් ජීවත් වීමට තමන්ට තියෙන ඕන ලොකු ධර්මකාමී බලාපොරොත්තුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙපයින් ඇවිදගෙන ගියා තමයි. වැඩම කළා තමයි. බොහෝ මිනිසුන්ගේ නිඳහ පහස ලැබුවා තමයි. හැබැයි ඒ කිසිවක් බුදුහාමුදුරන්ගේ අධ්‍යාත්මයට නම් ගෑවුණේවත් නෑ. ඒව නිකන් හඳට ගහන ගල් වාගේ, ඉරට ගහන ගල් වාගේ. ඇයි? සාමාන්‍ය මිනිසුන්ගේ ගල් මුල් ඉර හඳ කරා ලංවන්නේ නැත. ඒ වගේම බුදුවරු කරා, රහතුන් කරා නිඳා අපහස අපකීර්ති ලංවන්නේ නැත. ඒවා ඒ ගාන ඒගොල්ලොම වැටෙන තෙක්මානේ බලාගෙන ඉන්නවා. ඒකයි ස්වභාවය. ඔය සමහර ඔය Hindu ධර්මය අදහන ඔය යම් යම් ආගමික විශ්වාසවල ඉන්න මිනිස්සුන්ගේ චින්තනයේ පොඩ්ඩක් අවසල බලන්න, ඇඳුමින් පැළඳුමින් හරියට මේක මහත්මා ගති ලක්ෂණ පෙනුනට හරි දුර්වලයි. චින්තනය හරි දුර්වලයි. ඒර හේතුව දාර්ශනික පදනම් නොලැබීම. හරිම දුර්වලතාවයක පසු වෙනවා. ඒ නිසා බාහිරින් අපේ විශිෂ්ටත්වය නෙමෙයි අපිට වැදගත් වෙන්නේ දාර්ශනික මට්ටමේ විශිෂ්ටත්වයක් අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ සියලු දෙනා විශිෂ්ටයන් බවට පත් කිරීමට කලින් ඔබට වගකීමක් තියෙනවා ඔබේ විශිෂ්ටත්වය පිළිබඳව. ඒ අප්‍රමාදීව ඒ දේ ඇති කරගන්න සැලකිලිමත් වෙන්න. වල බය ගොඩ පාය නේද? දැන් වයසට ගියාම අවුරුදු 60 පැන්නම 70 පැන්නම ඉතින් දැන් වලේ පයක් එක ගොඩේ එක පයක් තියෙනවා කියලා කල්පනා කරගෙන මම අප්‍රමාදීව මේ ධර්ම අවබෝධය පිණිසම අර සියල්ල අත්හැර දාලා මහන්සි වෙන්න ඕන. මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? මේ අපේ මනසේ තියෙන රැවටීම. අපිට හරි කියලා දේ පේන දේ තුල තියෙන වැරද්ද. අපිට සත්‍යයි කියලා පේන දේ තුල තියෙන අසත්‍යය. අපිට ඥානවන්තයි කියලා දැනගෙන තියෙන මෝඩකම. අපි දකින්වයි කියන දේ තුල තියෙන නොදකින්කම. සත්‍ය කියන්නේ මෙයයි කියලා කියන්න බෑ. සත්‍ය කියන්නේ කිසිවක් නොවේ. අසත්‍ය නම් මෙයයි කියලා කියන්න පුළුවන්. ඒකකයක් අසත්‍යයක් හැටියට පෙන්නන්න පුළුවන්. මොකද අසත්‍ය වූ ඒකක රාශියක ගුණවත් තමයි මනුස්ස විඥානය. සත්‍ය anu මෙයයි කියලා ඒකකයක් ගොනු කරන්න බෑ. ඒකකයක් නොමැතිව අසීමාන්තික විහිදුණු විශ්වය හා සමානයි සත්‍ය. ගඩොල් කැට පහක් ඔළුව උඩ තිබ්බොත් අනේ මට බරයි. ඒත් පින්නතුණු විශ්වාස කරනවද මුළු විශ්වයම ඔළුව උඩ තියාගත්තොත් බර නැහැ කියලා. ගඩොල් කැට පහක් විතරක් ඔළුව උඩ තියාගත්තොත් ලොකු බරක් තියෙනවා. එහෙම නෙවෙයි නැත්තම් රටක් නැත්තම් පළාතක් දිස්ත්‍රික්කයක් එහෙම නැත්තම් තනතුරක් දෙකක් විතරක් ඔළුව උඩ තියාගන්න බලන්න. හරි බරයි. ඒත් ඔය තනතුර ඔය ගඩොල් කැට ටික එහෙම නැත්තම් ඔය රට පළාත ලෝකේ බිමින් තියන්න විශ්වය ඔලුඩින් තියාගන්න පරණේ. විශ්වය ඔලුඩින් තියාගත්තාම බරනේ. හේතුව විශ්වය anu ආරම්භයක් හෝ අවසානයක් හෝ හැඩයක් හෝ නැති ස්වභාවිකත්වය. එහෙමනම් මේ නිර්වාණ ගුණය ලෝකෙ තියෙනවා. ඒ තමයි විශ්වය. අහසේ ස්වභාවය තමයි නිවනේ තියෙන්නේ. අහසේ පහළ වුණු දවසක් නැහැ. නිවන පහළ වෙච්ච දවසක් නැහැ. අහස ජීවත් වෙන කාල සීමාවක් නැහැ. නිවන ජීවත් වෙන කාල සීමාවක් නැහැ. අහස මේ යන දවසක් නෑ. නිවනත් මේ යන දවසක් නෑ. ඒ ලස්සන මානසික ස්වභාවයට පත් වුණාම ඒ දර්ශනයට පත් වුණාම විශ්වීය ඥානය, නිවුණු දර්ශනය, නිර්වාණය, බැඳීම් විරහිත වූ අවස්ථාව. දැන් බැඳීම් වලින් නෙමෙයි මිනිස්සු ජීවත් වෙන්නේ නේද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. බැඳීම් විරහිත වූ කියන අවස්ථාවේ නිර්වාණය ගුවන් බය වෙනව ලබනාත් උපතක් නැති ප්‍රශ්නයක් ගැන කතා කරනවා. එහෙම මේ කට්ටිය සමහර නොදන්න හාමුදුරුවෝ කියපු වදනනේ. මලාට පස්සේ උපදින්නේ නැති නිසා ඇතිවන සැනසිල්ල කියලා අය කියන්නේ බොරු කතාවක්. මේ ජීවත් වෙලා ඉඳි සැනස ස්වභාවය මලාට පස්සේ නූපදින එකක් නෙමෙයි. මේ ධර්මයේ තේරුම් අරගෙන අදිෂ්ඨාන මත ඉපදුනත් නොබිදුනත් කෙසේ වෙතත් තවන්ට තියෙන මේක උපදින්න මැරෙන්න කෙනෙක් ඇත්තේ නෑ. ඉඩමක් අරගෙන මිනිස්සෙක් ටික කාලයක් හිතාගෙන ඉන්නෝ ඉඩම මගේ කියලා. ආයියා වෙන කෙනෙකුට විකුණනවා. ඊට පස්සේ අර අලුතෙන් ගත්ත එක්කෙනා හිතාගෙන ඉන්නෝ මේක මගේ ඉඩමේ කියලා. පස්සේ බලනකොට මේ ඊයේ පෙරේදා හරි ප්‍රශ්නයක් වුණා මිනිස්සෙකුට. මේ ඉස්සරහා තියෙන ඉඩම තව කට්ටියකට විකුණා. ඉතල එයාගේ කියලා හිතාගෙන ඉඳලා විකුණන බලනකොට එයාගෙත් නෙමෙයි. ඊට පස්සේ දැන් මෙයාගේ කියලා හිතාගෙන මෙයා මේක හදන්නත් පටන් ගත්ත ගියා. ඒක මෙයාගෙත් නෙමෙයි බලනකොට බ්ලොක් නම්බර් එක වැරදිලා. එයාගේ බ්ලොක් නම්බර් එක ඒක නෙමෙයි වෙන වෙන වෙන නම්බර් එකක්. එයා මේ සිටියම අනු හිතුවා අයියා ඉඩම අරන් දාලා රට ගියා මල්ලිට කෝල් කරලා ඉඩම අහවල් තැන තියෙන්නේ අහවල් තැන හැරෙන තැන තියෙන්නේ කිව්වහම වැරදි තැනකින් අල්ලගත්තා. එයා හිතුවා මේක තමයි ඉඩම කියලා. ආන්නේ හා සමාන රැවටීමක් තියෙන්නේ. අරයා ඒක සුද්ධ පවිත්‍ර කරලා හදලා කණු ගහලා බය නැතුව වික්ක මේක මගේ ඉඩමේ කියලා. ආමනුෂ්‍ය තාශෝක් තනහ මෙතනයි කියලා ඉඩම ගත්තා. පස්සේ බලනකොට ඒ දෙගොල්ලටම ඉඩම නැහැ. අයිතිකාරයෙක් ඇවිල්ලා කිව්වා ඔයගොල්ලෝ දෙගොල්ලෝම පොඩක් එළියට යන්න මෙතනින් මේක මගේ ඉඩම. ඊට පස්සේ බලනකොට ඒගොල්ලන්ගේ ගත්ත නම්බරෙත් එක්ක බලනකොට මෙතන නෙමෙයි ඉඩම දෙන්නේ වෙන දිහා. ඔය රැවටීම ඔය ප්‍රශ්නේ තියෙන්නේ. සත්වයේ කුජලයේ ආත්මයක් මේක මගේ ඉඩම. මේ මගේ දීපල. පස්සේ බලනකොට දෙගොල්ලම හදලා තියෙන්නේ අනුන්ගේ ඉඩමේ තමයි. විකුණලා තියෙන්නේ අනුන්ගේ ඉඩම, අරගෙන තියෙන්නේ අනුන්ගේ ඉඩම, ගේ හදන හැදුවෙත් අනුන්ගේ ඉඩමක. පස්සේ බලනකොට එයාට අයිති තැන නෙමෙයි. ඕන් ඔය ප්‍රශ්නේ වෙනවා. අපි මේ අපේ අපේ කියලා හිතන හැම දෙයකින්ම අපිට අහකට යන සිද්ධ වෙනවා. එදාට සංවේගයටපත් වෙන්න වෙනවා. අනේ මම මගේ කියලා හිතුවා. ඒ අනුකම්පා කරන්න ගිහිල්ලා ආදරය කරන්න ගිහිල්ලා කරුණාව දක්වන්න ගිහිල්ලත් ඔය අනාගෙන ඉන්නනේ අනන්නේ. ඒ සින්දු කියනවායි කියලා අපේ කොල්ලෝ ටික කෑ ගහන්නේ නේද? මම මගේ කියලා හිතුව මගේ උනේ නේද? තවමවත් තමන්ට අයිති නැතිකොට තව කෙනෙක් මගේ මගේ කියලා හිතන තැන වේදනාව තමයි, ගැටලුව තමයි, විරහව තමයි. ප්‍රේමතෝ ජහයති සූපෝ. ප්‍රේමතෝ ජහයති භයං. ප්‍රේමතෝ විප්‍රමෝත්තස්ස අතිසෝක කුතුබය. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති තණ්හාය විපමුත්තස අතිසෝක කුතුබය. ඉතින් ඔය ආකාරයෙන් දිගටම තියෙන්නේ. රතියා ජායති සෝකෝ. තණ්හාව රතිය ප්‍රේමය ඔය ඕනම දෙකේ නේද? දැන් අපි අය මේ ප්‍රේම කරනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ ඒක මගේ ශ්‍රේෂ්ඨත්වයක් කියලා. මගේ ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි, එයාගේ ඉන්ද්‍රියන් එයාට පාලනය කරගන්න බැරි සිද්ධි ධාමයක් තියෙන්නේ. දැන් ධර්මයට ඇලීමේදී තියෙන ඒක තියෙන නෙමෙයිනේ. අර පුජ්‍යල ප්‍රේමය කියන එක නෙමෙයිනේ. පුජ්‍යල ප්‍රේමය කියන එක ස්වභාවය බෑ කිව්ව ගමන් පිහිපාරවල් 41ක් යනලා මරණ විශ්වවිද්‍යාලේ. වැදෙන්නේ ප්‍රේමන්දී බෑ කිව්වා. තමනුත් විනාශයලා අනුනුත් විනාශ කරගෙන මේ යන ස්වභාවයක් ඇති කරගත්තා. ඒකෝ ධර්මයට ඇලීම කියන එක කාරණය තුල එහෙම නෙමෙයි. ඒ නිසා ඒ වායි තුල තිබෙනා වූ ලෝකේ ශ්‍රේෂ්ඨයි, උත්තරීතරයි, විශිෂ්ටයි කියලා පෙන්වන දේවල් තුල බුදුහාමුදුරුවෝ දැක්ක සැඟවුණු වංචනික ධර්ම, පෝඩාකාරී ධර්ම බුදුහාමුදුරුවෝ දැක්කා. ඒක මම දවසක් හොයාගත්ත 100 කෙනෙක්ගේ. ඒ 100 බොහෝම දුකින් ඉන්නවා තමන්ගේ උපාසකම්ම නැතිලා. කියනවා මං කණ්ණාඩියෙන් බැලුවත් මට පේන්නේ මගේ උපාසකම්ම පේනවා හඳුරුනේ කිව්වා. ලබනාත්මෙත්ති බුදුනත් මේ උපාසකම්මම තමයි මම පතන්නේ කිව්වා. මං අහුවා යාළු වෙලාද බැන්දේ? නෑ, ප්‍රොපෝසල් එකක් කතා කරලා යන්නේ. මලමාලි බලන්න ගිහම දවසේ මුලින්ම හිත් ගත්තේ මොකන්ද? මොනද හැඩේද රාලිත්තේද මොකක්ද? කොණ්ඩේ අපේ හාමුදුරනේ කොණ්ඩේ, පයට පෑගෙන්න කොණ්ඩේ කිව්වා. හා, දැන් අපි නෝන ලිඳර දාන්න ගියහම කොණ්ඩේ අරන් ඉන්න තව එක්කෙනෙක් යවනවා කිව්වා. මොලේ දාන්න දිගේ කොණ්ඩේ අතිවිලා තිනවා, තව එක්කෙනෙක් කොණ්ඩේ අතින් අරන් එන්න ඕනලු. තමංගෝ දැන් ලබන ආත්මේ ඔය නෝනා උපදිනවා උඳුගෝ එහෙම කාලා කොණ්ඩේ පොඩක් අර මොංගල් ස්වරූපයකට එක්ක. හැබැයි මේ නෝනම තමයි. අය වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි කොණ්ඩේ මේ උදගුව කාලේ පොඩි මොංගල් ලුක් එකක් තියෙනවා. මොකද කැමති වෙනවද අනිවාර්යෙන් මේ නෝනම බඳිනවද? එහෙම වුණොත් ඉතින් හිතලා බලන්න වෙනවා ටිකක්. පේනවා නේද? මේ ලෝකේ බැඳීම් වල තියෙන මේ නෝනම ඕනේ කියලා කියන හැබැයි කොණ්ඩෙත් ඒ විදිහටම තියෙන්න ඕන කොණ්ඩේ නැතුව බෑ. එහෙනම් මේ ලෝකේ අර ප්‍රේමේ බැඳීමේ උත්තරීතරත්වයේ කියන දේවල් තුලම සැඟවිච්ච තියෙන වංචනික ධර්ම මායාකාරී ධර්ම අපිට පේන්න තියෙනවා. ඒවත් එක්ක අපි කටයුතු කරනවා. අපි කමන්නේ ලෝක සම්මතය තුළ එවැනි දේවල් ඔහෙ තිබුණාවේ. නමුත් මේවා මෙහෙම කියලා දීමින් අපිට පුළුවන්කම තියෙන ඒගොල්ලන්ගේ ප්‍රේමය ශෝකයක් කරගන්නේ නැතුව ඒ දේවල් තුළ උනත් මේරුංගුවක් කියලා තේරුම් අරගෙන, පෙනපිටක් කියලා තේරුම් අරගෙන, හරයක් නැති කෙසෙල් කඳක් කියලා තේරුම් අරගෙන, මේ තියෙන මිනිස් හැඟීම් කියලා තේරුම් අරගෙන, ඒ හැඟීම් තුළ ඒ ආශාවන් තුළ අතරමං වෙන්නේ නැතුව ඒ මනුස්සයන්ට කටයුතු කිරීමෙන් දෙලෝ යහපත උදා කර ගන්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ ගැඹුරින් විශ්ලේෂණය කරන්න දහස් වරක් අසන්න ඔබට විශිෂ්ට ඥානයක්, ඔබ නොසිතූ ඥානයක්, ඔබට පූර්ණ වූ විශ්වීය දර්ශනයක් උදා කර ගන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.